නමාමි බුද්ධං ගුණසාගරන්තං චන්තා සදා හොන්තු සුඛියාදේරා කායෝදිං බුද්ධෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධං නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්ස ඉද වික්කවේ වික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සන්ති සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි සිරි සුනන්දාරම් විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන භාවනා වැඩසටහනටයි පින්තුන් සහභාගී සිටින්නේ. දහවල් වැඩසටහන මෙතෙන් පටන් ආරම්භ වෙනවා. උදෑසන කාලයේ අප ප්‍රධාන වශයෙන්ම සම්බුද්ධ පූජා පවත්වලා ආජීවට්ටමක සීලය සමාදන් වෙලා බුදුදහමේ මූලික කරුණු සාකච්ඡා කළා. විශේෂයෙන්ම අපේ හිතේ කුසලයේ දිනු කරගන්න ආකාරය, සීලයක පිහිටලා සමාධියේ දිනු කරගන්න ආකාරය, නැත්නම් සම්මුති සත්‍ය තුළ සතිපට්ඨානෙන් වාසය කරන ආකාරයයි ප්‍රධාන වශයෙන් අප සාකච්ඡා කළේ. ඊට අමතරව අප බුදුදහමේ තියෙන විදර්ශනා පැත්ත සාකච්ඡා කළා. එහිදී විශේෂයෙන්ම උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණා දෙක අප සාකච්ඡා කළා. ඉතින් මම හිතන්නේ මෙතන කාලයක් තිස්සේ ධර්මයේ පුහුණු කරන පිනතුන් තමයි මේ ඉන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල පිනතුන් බොහොම ශ්‍රද්ධාවන්ත අය. ශ්‍රද්ධාව විතරක් නෙවෙයි බොහොම නුවණක් තියෙන අය තමයි මේ පළාත්වල ඉන්නේ. ඉතින් ඒ අතින් ඔබ ධර්මයේ ගැඹුරුම කාරණා නිතර ශ්‍රවණය කර නැත්නම් ඒ පින, ඒ වාසනා ගුණය, ඒ භාග්‍ය ඔබ හැම දෙනාටම තියන අය. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. ඉතින් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් මේ ශ්‍රී ලංකාව විශේෂ රටක් විදියට ලෝක බෞද්ධයන් සලකනවා. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණත් උන්වහන්සේගේ ධර්මයේ පිහිටපු රට විදියට සලකන්නේ ශ්‍රී ලංකාව. ඉන්දියාවට කියන්නේ බුද්ධ භූමිය කියලා. The land of the Buddha කියලා. ශ්‍රී ලංකාවට කියන්නේ ධර්ම භූමිය, ධර්මද්වීපය, The land of the Dhamma කියලා කියන්නේ. අනාගතයේ සමහර විට The land of the Sangha කියලා හෙවත් බිහි වෙයි. සංඝයාගේ රට කියලා. ඒක කොහෙ වෙයිද? ඒක ඇමරිකාවේ බොහෝ විට. ඒ තරම් කරුණු සම්පාදනය වෙමින් ඉන්නේ. මුළු ලෝකෙම ඉන්න වැදගත්ම බුද්ධිමත්ම අය ඒ වගේ රටවලට සංක්‍රමණය වෙනවා. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් කෙසේ වෙතත් ධර්මයේ පැත්තෙන් නැඹුරුවකුත් අපට දැක ගන්න පුළුවන්. මෑත කාලයේ සුවිශේෂ විහාරස්ථානයක් නිර්මාණය වෙනවා වියට්නාම් ජාතිකයන්ගේ මූලිකත්වයෙන්. මුරු ත්‍රිපිටකයම භාෂා හතකින් ලියලා, කිරිකරුණ්ඩවල ලියලා, විශාල චෛත්‍යවල, ගලින් කරපු චෛත්‍යවල තැන්පත් කරන විශාල ව්‍යාපෘතියක් මේ දවස්වල සිදු කරනවා. සාන ධනස්කන්ධයක් වියදම් කරලා අක්කර 50ක විතර ලොකු භූමි භාගයක විශාල ව්‍යාපෘතියක් ආරම්භ වුණා. ඇමරිකානු සල්ලි වලින් ඩොලර්ස් මිලියන 200ක විතර වියදම. ඉතින් ඒක 300න් වැඩි කරලා බලන්න කොච්චර වේද කියලා. ඈ මිලියන 200ක් ඈ 300න් වැඩි කරාම වෙන ගාන තමයි ලංකාවේ මුදලට ආවම. ඉතින් ඒ තරම් මුදලක් වියදම් කරමින් විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න විශේෂයෙන් ඇමරිකානු සම්බන්ධ හැම සම්ප්‍රදායම ස්වාමින් වහන්සේලේ කරාසී කරලා ලොකෝ කටයුත්තක් මෑත කාලයේ කෙරෙමින් එනවා. ඉතින් ඒ අතින් the land of the Buddha කියන්නේ ඉන්දියාව, the land of the Dhamma කියන්නේ ශ්‍රී ලංකාව, the land of the Sangha කියන්නේ සමහර විට ඇමරිකාව වෙනත් පුළුවන්. සමහර විට. ඉතින් අතරත් විශේෂයෙන්ම ධර්මද්වීපයක් ඇදෙට ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් හිමි වෙනවා. ඒකට හේතුව තමයි භාගතුන් වහන්සේ පිරුණු කාල වසර 236ක් ඉන්දියාවේ මේ ධහම පැවතුණා. ඒ පැවතිච්ච ධහම තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ධහම ලංකාවට රැගෙන ආවා. ඒ රැගෙන ආවට පස්සේ ලංකාවේ තමයි මේ ධහම මුල් පැසගෙන ස්ථාපිත වුණේ. ලෝකයන්ට රටවල් ඉන්දියාවේ පවා බුදු ධහම විය කියන සමයක ලංකාව තමයි ඒක ස්ථාපිත කළේ. විතරක් නෙවෙයි බුදු දහම නැති වෙච්ච රටවලට නැවත බුදු දහම අරන් ගිහිල්ලා ඒ දහම ස්ථාපිත කළ විශේෂයෙන් ථේරවාදී බුදු දහම බුදු වර්ෂ 236 ඉඳන් බුදු වර්ෂ 440 දක්වා වසර 200 ගාන කටපාඩමින් නැවත රැගෙන ආවා. රැගෙනමල බුදු වර්ෂ 440 දී බලකම්පා රජ සමය කාලේ ඒ ධර්මයේ ග්‍රන්ථ ආරූඪ කරලා පරිපුරෙන් පරිපුරට වසර 2300ක් විතර රැගෙන ආවා. එනිසා ඒ ධර්මයේ රැගෙන ආපෝ ජාතියක් විදිහට සහ ඒ ධර්මයේ ගැඹුරම තැන් ස්පර්ශ කරපු ජාතියක් විදිහට ශ්‍රී ලංකාව බොහොම අභිමානයට පත් වෙනවා. ඉතින් ඒ ධහම රැකගන්නට, ඒ ධහමට කැපවෙච්ච ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගන්නට ශ්‍රී ලාංකික අපේ අතීත මුතුන් මිත්තන් විශාල පරිත්‍යාගයෙන් කටයුතු කළා. පින්තුන් අහලා ඇති වළගම්බ රාජ සමය වැනි කාලවල අවුරුදු 12ක එක දිගට නියම් කාලයක් පැවතියා. කෑම බීම නැති වුණා, දුෂ්කර වුණා. ඒ කාලවලත් අපේ අම්මලා ගැන සඳහන් කරනවා, දරුවන්ට තියෙන කෑම ටික දරුවන්ට නොදී දරුවා අඬද්දී ඒ කෑම ටික අරන් ගිහලා ස්වාමින් වහන්සේට දීලා හාමුදුරු රැකගත්තේ කියලා. ඉතින් එහෙම රැගෙන ආපු ධහමක් තමයි මේ අපිට තියෙන්නේ. ඉතින් අපේ අම්මලා තාත්තලා සමන්ට ලැබෙන දරුවන්ගෙන් පින්වන්තම දරුවා ශාසන පූජා කළා. ඉතින් දරුවෙක් ලැබෙන කලින්ම අපේ අමලාගේ ලොකු ප්‍රාර්ථනාවක් තිබුණා. මොකද්ද? තමන්ට ලැබෙන පින්වන්ත ලස්සනම බුද්ධිමත්ම දරුවා සාසනයට පූජා කරන්න ඕනේ කියන හැඟීමක් තිබුණා. බලන්න කොච්චර තිරිතුරු අහිංසක සැඳහවත් ප්‍රතුමන්ට කියලානේ. ඉතින් දරුවෙක් සාසනයට පූජා කරන්න පුළුවන් නම් වෙන මොනවද බැරිනේ? තමන්ට ලැබෙන හොඳම දරුවා සාසන පූජා කරන්න ප්‍රාර්ථනාවක් නම් තියෙන්නේ. ඉතින් එහෙම අමරණ සාදරයට වෙන මොනවද කරන්න බැරිනේ? ඉතින් අපේම අතීත මුතුන් මිත්තන් එහෙම කරපු ජාතියක් මේකනේ. ඒ නිසා අපි ඒ සිතුවිල්ල අපේ හිතේ හොඳට අපි තියාගන්නට ඕන. ඇතැම් විට සාසනික වශයෙන් ඇතැම්මයිගේ අඩුපාඩුකම් සිද්ධ වුණාට අදටත් ලෝකයේ බොහෝ දෙනෙක් විශේෂයෙන් ශ්‍රී ලාංකික හාමුදුරුවෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් ඒ ගැන අපි නිතර සිහිපත් කරන්න ඕනේ, අගය කරන්නට ඕන. ඉතින් එවැනි ජාතියකින් පැවතෙන අපි අප වර්තමාන දූපතුන් විදියට අපත් ඒක හොඳට ඉගෙනගෙන පුහුණු කරලා මේ දහම තවත් අනාගතයට ගෙන යන්නට අපි මහන්සියෙන් කටයුතු කරන්න ඕන. ඉතින් ඒක අපේ හිතේ ඉහළම තැනින් අපි තියාගන්නට ඕන. පින්තුනි, එහිදී විශේෂයෙන්ම බුදු දහමෙහි දර්ශනය සමග මුසු වෙච්ච මේ බුද්ධිය කියන එක, ප්‍රඥාව, ඥානය කියන එකට ප්‍රධාන තැනක් හිමි වෙනවා. බුදුදහමේ අඩංගු කරුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සම්මුති සත්‍ය තුල ඉඳගෙන හිත සතුටෙන් තියාගෙන සුගතියක් ඉලක්ක කරගත් උදහම් මාර්ගය. පුඤ්ඤාභි සන්දවෙනි සූත්‍ර දක්වනවා, මා පුඤ්ඤස්ස බහයි වෙනි සූත්‍ර දක්වන්නේ අන්නේ සත්‍යය. සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්ඛා කියලා කාරණයක් සඳහන් කරනවා. මාචාතරි සූත්‍රය වැනි සූත්‍රවලදී ධර්මය සඳහන් වෙනවා, සම්මාදිට්ඨියෙන් පහම් බෙක්කවේ දොයං අදාමි. සම්මාදිට්ඨිය කොටස් දෙකකට දක්වනවා. සම්මාදිට්ඨිය ප්‍රඥාව තමයි ධම ඉහෙළම තැන, ලෝකයේ නුවණින් බලන විදිය. අන්නේ නුවණින් බලන විදිය හදවතේ තියාගෙන තමයි අප කටයුතු කරන්න ඕනේ. ඒ ධම අප ලබාගන්නේ කාරණා දෙකකින්. එකක් තමයි පරතෝ ගෝසේ සන්දරම ශ්‍රවණී. අනික යෝනිසෝ මනසිකාරය. ඕ පරතෝ ගෝස සහ යෝනිසෝ මනසිකාර දෙක තමයි සම්මාදිට්ඨි පදනම. ඒ දෙක ලැබෙන්නේ අපට කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබුණොතින්. හොඳ මිතුරන්ගේ ආශ්‍රයේ. ඒක සම්මුඛ ඇසුරක් නෙවෙන්න පුළුවන්. වර්තමානයේ මාධ්‍ය තුලින් උනත් අපිට ඒක ළඟා ගන්න පුළුවන්. අනේ කල්යාණ මිත්‍රයන් අපිට ලැබෙන්නේ අපේ තියෙන ගුණ නෝන අනු. අපි ඉහෙළම දේ හෙව්වොත් අපිට හොඳම කල්යාණ මිත්‍රය ලැබෙන ලෝකෙ. ඉහෙළම ධර්මයේ දේශනා කරන ප්‍රඥාවෙන් ඉහෙළම තැනට සමීප වෙන මිතුරන් අපිට මුණගැහෙනට උන අපේ ජීවිත කාලේ. ඒක තීරණය වන්නේ අපේ එකතකින් ප්‍රතවේදිත්තේ. කලුණ සැලකීම කියන කාරණය. අනික තමයි පරිත්‍යාගශීලීත්වය. ඊළඟ කාරණේ තමයි බුද්ධිමත් බව කියන එක. මෙන්න මේ තුන එකට යන්නට ඕන. කලුණ සැලකීම, පරිත්‍යාගශීලීත්වය, ඕනුවන බුද්ධිය කියන එක. කලුණ සැලකීම කියලා කියන්නේ අපට මේ මොහොතේ ලැබිච්ච දේවල් ගැන අපි කෘතවේදී වෙන්නට ඕන පිනතුනි. වර්තමානයේ මනෝවිද්‍යාවනොත් මේක පිළිඅරන් තියෙනවා. අපේ හිතේ කෘතවේදීත්වය gratitude කියන කාරණේ ආපු ගමන්ම මුළු අපේ සිස්ටම් එකම වෙනස් වෙනවා කියලා. අපේ ශරීරය ඇතුළු අපේ හිත කය සම්පූර්ණයෙන්ම හොඳ පැත්තට වෙනස් වෙනවා කියලා. මේක පිළිබඳව සරල දෙයක් නෙවෙයි. මේක බුදුදහමේ මූලික කාරණයක්. කේවලං හේසා වික්ඛවේ සම්පුරස ගුහමේ යදිදාං කතඤ්ඤතා කදවේදී කියලා දේශනා කරේ මේකයි. කලගුණ සැලකීම සියලුම යහපත් ගුණාංගවල පදනම කියලා. අප මේ මොහොතේ හුස්ම ගන්නකොට ඒ හුස්ම ගන්න ඒ ක්‍රියාවලිය මත අපේ ජීවිතය පවතින්නේ. ඊට පිටුපස්සේ අපට මේ වන විට කී දෙනෙක් උදව්පකාර කළා තියෙනවද? අපේ ඇඳුම් ටිකේ ඉඳන් අපට කොච්චර සල්ලි තිබුණත් වෙනතුනි ඇඳුම් මහනයි ඇඳුම් සකස් කරන හිටියොත් මොකක්ද වෙන්නේ? ඈ උපන් වෙලාවේ ඇඳුමෙන් තමයි ඉන්න වෙන්නේ. අපට ඇඳුම් හන්න බෑනේ කියලා නේ ඇඳුම් නෝල් හදන්න බෑනේ. පොච්චර සල්ලි ලොරියක් තිබුණත් අලමාරියක පුරවල තිබුණත් ඇඳුම් මහන නොහිටියොත් කෑම හදන්න නොහිටියොත් මොකද වෙන්නේ? වෙන තත්ත්වේ දන්නවනේ ඉන්නේ. වැඩ දෙයක් තමයි වතුර ටික අපට නොයනවා නම් ලිඳක් තියනවා නම් කමක් නැහැ. තිලිය දන්න නොතිබ්බොත් මොකද වෙන්නේ? වතුර පිටින් යන්න ඕනනේ. මේ වතුර ටික ඇඳුම් ටික ආහාර ටික මේවා තමයි මූලික අවශ්‍යතා වෙනතුනි. මේ ටිකෙන් ඉඳන් අපව මෙතෙන්ට ගේන කී දෙනෙක් නම් උදව් කරලා තියෙනවද? අද අපට උදේ වතුර ටික නොලැබුණා නම් අපට අද මෙතෙන්ට එන්න බෑ වෙනතුනි. මොන හොද ගන්න බෑනේ නේ? අපේ ශරීර කඩු දෙක කරගන්න බෑ අපට. ඒ වගේ සරල දෙයක් වුණත් අපට විශාල පිටක් වෙනවා ලෝකේ. මේ පාරවල් හදපු අය, යාන වාහන හදපු අය ඉඳන් අපට මේ ධර්මය උරුම කරලා දීපු ඒ බුද්ධ ආදී උතුමන් මහරහතන් වහන්සේලා ආර්ය උතුමන් කල්යාණ මිත්‍රයන් හරහා අද අපේ දේශවරණට මේ දහම ඇහෙන මොහොත දක්වා විශාල පිරිසක් අප වෙනුවෙන් කැපවල තියෙනවා. අපේ මේ ජීවිත කාලේ ඒ විතරක් නෙවෙයි පිනතුනි අපව මේ தත්වයට මනසක් හදන්න මේ ආත්මභාවයේ අම්මට මේ මනස මේ හිත බාර දෙනකන් වැඩ කළ තියෙන්නේ අපේ මීට කලින් ආත්මවල අමල තාත්තල. අපි බොහෝ විට සලකන්නේ අපේ මේ ආත්මභාවය අම්මට නෙනේ. බැරි වෙලාවත් පින්නතුනේ මේ ආත්මභාවයේ අම්මට විඥානය බාර දෙනකොට දුර්වල විඥානයක් නම් බාර දුන්නේ. උපදින්ම අන්ධ වෙන්න තියෙන, උපදින්ම මන්දබුද්ධික වෙන්න, උපදින්ම ආබාධිත වෙන්න පුළුවන් විඥානයක් නම් මේ ආත්මභාවය අම්මට බාර දුන්නේ. මොකද වෙන්නේ එහෙනම්? ඔක්කොම ඉවරයි මෙනි. එතකොට ඒ විඥානේ මේ ආත්මභාවයේ අම්මට බාර දෙනකන් වැඩ කළේ ඇත්තටම මීට කලින් ආත්මභාවල අම්මල තාත්තට උදව් කළ තියෙනවා. ඒ නිසා අපි අවුරුද්දට දවසක් හරි මීට කලින් ආත්මභාවල අම්මල තාත්තට පින් දෙන්න ඕන පිනතුනේ ඒකයි. ඔව් ඒ සංසාරේ ඒ අපට උදව් කරන්න ගිහිල්ලා ඒ කොච්චරනම් අම්මල තාත්තලාගේ අතින් අතපසු වීම වෙලා මේ වෙලාවේ දුගතියත් ඇද්දනේ. ඒව හිතන්න ඕන පින්නතුනේ අපි. ඒක තමයි කලුණ සැලකීම කියලා කියන්නේ. ඉතින් ඒ බොහෝ දෙනාගේ උදව් මත තමයි අප මෙතන ඉන්නේ. ඒ සිතුවිල් ඇති වෙනවත් එක්කම පින්නතුනේ අපට දෙයක් හිතෙනවා ජීවිතේ. ඒ මොකද්ද? ඒ තමයි අපි ලෝකයට කරපු දෙයට වඩා දෙයක් අපේ ජීවිතේ ලැබිලා තියෙනවා මේ මොහොතේ. අපි බොහෝ විට කියන්නේ මම මෙච්චර කළා මෙච්චර කළා කිසිම හොඳක් නැහැ. මා වාගේ කරන්නේ නැහැ කියලා එහෙමනේ කියන්නේ නේ. නමුත් වෙන දින අපට මහා මෙරක් වගේ දෙයක් මේ මොහොතේ ලැබිලා තියෙන්නේ. අපට මේ අඬන්න දෙයක් නැහැ. ලැබෙන තියෙන ඔක්කොම දේවල් පිරි ඉතිරිල යන ලැබිලා තියෙන මේ මොහොතේ. හොඳ අංගපස්සංග ලැබිලා තියෙනවා, හොඳ ඇස් දෙකක්, හොඳ කන් දෙකක්, හොඳ බුද්ධිය, හොඳ සුගතිය, සද්ධර්මයක් ලැබිලා තියෙන තැනදී පින්නතුණි ආයෙත් අඩුවක් නෑ අපට. අඩුවක් තියෙනවා නම් ඒ අපේ පැත්තේම අඩුව තමයි. ඒ නිසා ඒ ධර්මයේ ළඟදී අපට ඕනම දුකක් පින්නතුණි ඉක්මවන්න පුළුවන්. පටාචාරා බලන්න, එක විට මරණ හයක් වෙච්ච කෙනෙක්. තමගේ අම්මා තාත්තා, දරුව දෙන්න, ස්වාමි පුරුෂයා, සහෝදරයා එක දවස් එක විට මරණ හයක් ලැබිච්ච කෙනෙක්. දැන් බලන්න ඔබේ ළඟම ඥාතීන් 6 දෙනෙක් එක දවසේ මිය ගියහම මොකක් වේද? හිතා ගන්නවත් බෑනේ නේ. ඒ වගේ දුකක් ආපු පටාචාරා වගේ කෙනෙකුටත් දුකෙන් නිදහස් වෙන මේ ධර්ම උපකාරවත් වුණා පින්නතුනි. එහෙනම් අද අපට තියෙන මේ දුක්ජක නිදහස් වෙන බැරිද මේ ධර්මයෙන්? අනිවාර්යයෙන්ම පුළුවන් පින්නතුනි. ඒ තරම් වටිනා ධර්මයක් අපට ලැබුණේ. ඒ නිසා මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන සහ අපේ විශේෂයෙන් මේ ශ්‍රී ලංකාවේ වටිනාකම තේරුම් අරගෙන අපි වාක් සතුටෙන් වීරියෙන් බුද්ධිමත්ව වැඩ කරන්න ඕන. මේ ධර්මයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. මේ වගේ රටක ඉපදෙන්න ලැබෙන්නේ කුමන ජාතික කෙනෙක් ඉපදුනත් පින්නතුනි මේ රටේ මේ සෙවණෙහි මේ සුලඟ පහස ළඟ ඉපදෙන්න ලොකෝ පිනක් තියෙනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ සුලඟ, ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ සුලඟ, දන්ත ධාතුන් වහන්සේගේ සුලඟ, ඒ පහස ළඟලෙන මේ වාතය තුල ජීවත් වෙන ඉපදෙන්න අපි වා පින් කළ තියෙන පින්නතුනි. එනිසා පස්සේ කාලේ ඔබ ලෝකයේ කුමන රටකට ගියත් ඔබ මුල් ඉපදිච්ච රටට පින්නතුනි වා කෘතඥ වෙන්න, ගරු කරන්න, ඒ ගැන සතුටපත් වෙන්න. ඉනිසා ලෝකේ ඕනම රටකට යන්න, ඕනම ඉහළ නගරයක ඉන්න, ඕනම විශ්වවිද්‍යාලයක උපාධි ගන්න, මම හිතන්නේ මේ රටේ ඉපදෙන ලැබීම එක ලොකු භාග්‍යයක්. එනිසා මේ භාග්‍ය හිමි කරගෙන තියෙන ඔබ, ඔබේ ජීවිතේ වටිනාකම ඉහළටම වැඩි කරගන්න ප්‍රධානතම දෙයක් තමයි මේ ධර්මය කියලා කියන්නේ ධර්මයේ හැසිරීම. අන්නේ ධර්මයේ පින තුනේ සම්මාදිටිය තමයි ප්‍රධානතම කාරණේ වෙන්නේ. ඒ සම්මාදිටිය අපි මුලින් සඳහන් කරපු ආකාරයට මුල් පියවර තමයි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේ මක්කා කියන කාරණේ. සාස්ත්‍රවෝ පිනට බරව වූ උපති සම්පත් ලබාගෙ දෙන සම්මාදිටියක් තියෙනවා. ඒ සමය කම්මස්සගත සම්මාදිටිය. අපේ හිත මුල් වෙලා අපි යමක් කළොතින් ඒ හිත පිරිසිදු නම් සැප විපාක ලැබෙනවා. ඒ හිත අපිරිසිදු නම් දුක් විපාක ලැබෙනවා. මනෝ කුප්පංගමා ධම්මා මනෝසෙට මනෝමය කියන්නේ මේකයි. මනසාචේ පදුට්ටේන මනසාචේ පසන්නේන. හිත පිරිසිදු යමක් කළොතින් සුඛමන් වේති, සැපය තමන් පිටපස් එනවා. හිත අපිරිසිදු කරොතින් දුක්ඛමන් වේති, දුක එනවා. මෙන්න මේක තමයි අප තේරුම් ගත යුතු පළවෙනි කාරණය. එතකොට මේක තේරුම් ගත්තොත් කෙනෙක් දුක් විඳින කැමතිද? දුක විඳින කැමති නෑ. ඒ වගේම දුක විඳින විදියක් දන්නවා. යම් කිසි වෙලාවක හිත දැඩි ලෝභයෙන්, දැඩි අමනාපයෙන් හිටියොත් මොකද වෙන්නේ? අප සතුරෙන්ද දුකෙන්ද ඉන්නේ? දුකෙන් ඉන්නේ. යම් කිසි විදියක හිත මෛත්‍රියෙන්, පරිත්‍යාග සීලයෙන් හිටියොත් සතුටෙන් ඉන්නේ. මෙන්න මේක තමයි සරල බුදුදහම. මෙතනින් තමයි අප මේ ආධ්‍යාත්මික ගමනම ආරම්භ කරන්නේ. මෙන්න මේක තේරිච්ච ගමම මොකද්ද වෙන්නේ? සබ්බ පාපස්සකරණං කුසල සුභ සම්මද. අකුසලෙන් මෙදෙන්නත්, කුසලෙන් දිනු කරන්නත් උත්සාහ කරනවා. මෙන්න මේ දෙක පිනතුනේ අපට ධර්මයෙන් ලැබෙන මූලික රැකවරණය, මූලික ප්‍රතිලාභය තමයි අපේ මානසික සතුට එන්නෙම දිනු වෙන ක්‍රමය අපි හොයාගන්නවා. අන්නේ අතරින් ප්‍රධානතම දේ තමයි දානමයම් පුණ්‍ය කිරේවත්තෝ, සීලමයම් පුණ්‍ය කිරේවත්තෝ, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තෝ කියන මේ දේ කරනවා. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි පුළුවන් තරම් කරනවා. දානය කියුවාම අපට මතක් වෙන ලොකුවට දාන දීම නේද? නමුත් ඒ වුණත් පින්නතුනේ මේක ඉතාම සරල දෙයක් පටන් ගන්න පුළුවන්. ගෙදර කෑම බීම වෙනකොට දානයක් දෙනවා කියලා හිතලා කරන්න. කඩේට කෑම ආහාර පාන ගේන්න යනකොට මේ දාන්සලකට කෑම දෙන්න ගේනවා කියලා හදාසි යන්න. ගෙදරත් හැමදාම දාන්සලකට කෑම වෙනවා කියලා හිතලා කරන්න. තමන් ගෙදර වෙන දානීය ඒක කෑම ටික දරුවන්ට ඉවුවත් මේ සත්‍යයන් සසර සැරසන සත්‍යයන් එයාට මම මේ දානයක් දෙනවා කියලා හිතන්නේ. ගෙදර ඉන්න සතාසි උපාවට කෑම දුන්නත් මේ මං සතුන්ට අඳ බලක අපට දානයක් දෙනවා කියලා හිතලා කරන්නේ. එතනම පිනා. ඊයතර අනිත් ගෙවල් වල පින්කම් වලට සහභාගී වෙන පිනතුනි. ඔබේ ළඟම ඥාතීන් හිතවතුන් ගෙවල් වල දාන තියෙනවනේ. ඒ දාන දැනගෙන ගිහිල් උදව්වක් කරන්න පිනතුනි. සහභාගී වෙන්න. දර ටිකක් පුළුවන් නම් දෙන්න. වතුර ටිකක් සපයලා දෙන්න. දානෙට අවශ්‍ය කරන සුළු දෙයක් හරි දෙන්න ගිහිල්. එහෙම බැරි නම් අඩු ගානේ දානෙට උයන් හරි උදව් වෙන්න. හාල් කිලෝ දෙකක් හරි, හාල් කිලෝ පහක් හරි දෙන්න, කෙසෙල් ඇවිලි දෙකක් හරි. දානෙට හාමුදුරු කී නමක් දෙනවද කියලා අහන. හාමුදුරු පස් දෙනෙක්ම සමන්ගට පහක් හරි පූජා කරන්න ගිහිල්. ඒක කළා තමන් ඒකට සම්බන්ධ වෙන්න. එහෙම තමයි සත්පුරුෂය පින්නතුනේ. දැන් අපි දානවා අපේ ඉන්න පන්සල විදේශ රටවල සමහර නැත්නම් ඉන්න මාසයක්කට විතර ඉස්සරහට තියලා දාන්නේ තියෙන ගෙවල් වල ලිස්ට් එක ලියා ගන්න. ලියාගෙන ඒ ගෙවල් වල යනවා දාන වලට. සූප් එකක් හදාගෙන, කැවිලි ටිකක් හදාගෙන යනවා ඒ ගෙවල් වලට. ගිහිල යා සහභාගී වෙන එකට. පන්සලට ඇවිල්ලා බලන දාන පොත බලන සමහර ලියා ගන්න දින ටික. යනවා ගෙවල් වල දාන්න. ඉතින් ඒ වගේ කරණයි ඉන්නවා. දැන් ඒ රටවල සමහර රටවල තියෙනවා සිල් සමාදන් වෙන මේ වගේ පොහේ දවසක නිවාඩුවක් ලැබෙන්නේ නැහැ. දැන් සතිය මැද දවසක නිවාඩුවක් ලැබෙන්නේ. ඉතින් පන්සල්වල එක එක පන්සල්වල සතියන්තේ තමයි සිල් වැඩසටහන් තියන්නේ. ආසන්නව පන්සල් හොඟක් තියෙන එක පන්සලක මුල් සතියේ සෙනසුරාදා, සඳ මුල් සතියේ ඉරිදා, දෙවෙනි සතියේ ඉරිදා, දෙවෙනි සතියේ එහෙම එහෙම තමයි බෙදාගෙන තියෙන්නේ. සමහර අය එක මාසෙක කිහිප දණක සිල් ගන්නවා. දැන් ශ්‍රී ලංකාවේ ඉන්නකොට මාසෙට එක දවසනේ සිල් ගන්නෙ. සමහර රටවල ගිහිල්ලා මාසෙට 3-4 පලක සිල් ගන්න ඉන්නේ. ඒතරක් නෙවෙයි ලංකාවට එනකොට සිල් ඇඳුම් ඇඳන් ඉන්නේ අරන් ඉන්නේ සුදුනේදී අරන් ඉන්නේ සිල් ගන්න බලාගෙන. ලංකාවෙන් ඒ රටවලට ඥාතින් එනවා නම් සිල් ගන්න දවසක් නම් කලින්ම කියනවා සිල් ගන්නත් බලාගෙන ඉන්න කියලා. විනෝදකම යන එක විතරක් නෙවෙයි, දැන් බලන විතරක් නෙවෙයි සිල් ගන්නත් බලාගෙන ඉන්න කියලා සමහරක්යන් කියනවා. ඒක තමයි පිනුතුනේ අපි උපකාරවත් බව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ලෞකික කුසලයන් සමග පිනුතුනේ අපේ ලොකු දියුණුවක් වෙනවා. මේවට කියන්නේ පුණ්‍ය භාගිය උපදි වේපක්ඛාන් කියලා. පිනට බර වෙච්ච උපදි සම්පත් ලබා දෙනවා මේ වගේ. අප නිතරම දන් දෙනකොට, නිතර පංචශීල රකින්නකොට, නිතර මෛත්‍රිය වඩනකොට අපේ කරන කටයුතු පිනතුරු වහා සාර්ථක වෙනවා. එක අතකින් අපට එන්න තියෙන අපරූපান্তরවල අතීත කර්ම ශක්තිය විදියට එන්න තියෙන අකුසල විපාක තියෙනවනේ. ඒව හුඟා දුර්වල යනවා මේ කුසලයේ නිසා. අනිත් දේ තමයි අපි ආරම්භ කරන වැඩ හුඟා සාර්ථක වෙනවා මේ කුසලෙහිඳ. විශේෂයෙන් පිනතුනේ පංචශීලය සහ මෛත්‍රිය කියන කාරණා දෙක ගැන වැඩි සැලකිල්ලක් දක්වන. මේ පිනතුන් දැනටත් පංචශීල රකින්න අය. හැබැයි පංචශීල රැකකට ඔබ ආනිසංශ වැඩි කරගන්න ක්‍රමය බොහෝට දන්නේ නැහැ. ඒ සීලය සීලය විතරක් නෙවෙයි, ඒක භාවනාව කරගන්නත් ඕන. ඒ කොහොමද? සීලය සීලානුසුති භාවනා කරන්නට ඕන. මම පංචශීල රකින්න කෙනෙක් කියලා නිතරම තමන් හිතන්න ඕනේ ගැන. දිනපතාම හිතන්න මම පංචශීල, මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා නිතර විවේකී වෙනකොට හිතන්න ඒක. ඒක සමාධි සංවර්ධනික සීලයක් වෙනවා පින්නතුන්. ඒක සමත භාවනාවක්ත් වෙනවා. අනේක මහා පුණ්‍ය ගංගා පහක් කියලා දේශනා කළා පුඤ්ඤාවිසන්ද සූත්‍රයේදී. මේක සරල දෙයක් නෙවෙයි වෙනතනි. පංචශීලයේ මේ කාරණා පහ රැකීම පුඤ්ඤාභිසන්ද කියලා දේශනා කළා මහා පුණ්‍ය ගංගා පහක් කියලා. තමන්ගේ ජීවිතය තුළින් ගලා එන මහා පින් උල්පත් පහක් මේක. මේක සරල දෙයක් නෙවෙයි වෙනතනි. මහා පින්කමක් මේක සුගතිගාමි වෙනට ඍජුවම හේතු වන දෙයක්. දානමයන් පුණ්‍ය කිරේවත්තෝ සීලමයන් පුණ්‍ය කිරේවත්තෝ කියලා මේ දෙකක් දේශනා කරලා ඊට පස්සේ භාවනාමයන් පුණ්‍ය කිරේවත්තෝ කියලා කාරණයක් තියෙනවා. භාවනාවත් පුණ්‍ය ක්‍රියාවක් කියලා දේශනා කළා. භාවනා කියුවම විශේෂයෙන් සමත භාවනා තමයි මෙතන සඳහන් වන්නේ. ඒ අතරිනොත් ධර්මයේ සඳහන් වෙනවා දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා කාරණයක්. දානය සමචරියාවත් මෛත්‍රී භාන මේ තුනෙනුත් පින්නතුනි ප්‍රබලම කුසලයේ විදිහට සලකන්නේ. ඉහළම ලෞකික කුසලයේ විදිහට සලකන්නේ මොකද්ද? මෛත්‍රී භාන. ඇයි එහෙම දේශනා කළේ? ඒ මෛත්‍රියෙන් හිත දියුණු කරනකොට පිනතුනි අනිත් කුසල් හොවා දියුණු වෙනවා. අකුසල් හොවා දුර්වල වෙනවා ඒත් එක්ක. නිතරම සියලු සත්වෝ සුවපත්ත්වා කියන සිතුවිලි ඉන්නකොට අපේ හිත හොවා පිරිසිදු වෙනවා පිනතුනි. ඒක ඉහළම මට්ටමට ගියහම මාතා යතානියම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසෝ මාන සම්භාවය පරිමාණ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට දක්වන ආදරයේ සෙනෙහස බඳව කරුණාවකින් මෛත්‍රියකින් ලෝකෙ දෙස බලන්නට උවහුරු වෙනවා. පිනොත්‍රි මේ මට්ටමට ආව කියලා කියන්නේ අපේ හිතම ගාන්දීන අවස්ථාව. අපේ හිතේ ලෝභය, ප්‍රාගය, ద్వේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව අහලකවත් නැහැ පිනතුනි හැම වෙනකොට. දැන් බලන්න ඔබේ දරුවා ළඟ කුඩා දරුවෙක් ඉන්නවා නම් දරුවා ඉපදිලා මුල් කාලේ බලන්න. ඔබ දරුවා ළඟ වැඩි දෙයක් තියා වැඩි කෑ ගහන්නේවත් නැහැ නේ. කොච්චරනම් ඔබ සංවරව ඉන්නවද දරුවා ළඟ නේ? ලෝභකම පොඩ්ඩක්වත් නැහැ නේ. ඔබ කොච්චර දරුවිනම් පරිත්‍යාගයෙන් වෙනවද නේ? ඔබේ ශරීරයේ කොටසක් වුණත් දරුවට දෙන සූදානම් නේ. කිරි ටික දෙනවා, හැමදේම දරුව වෙනුවෙන් දෙනවා. දරුවෝ ළඟ අපිට රාගයක් හට ගන්නවද? නෑ නේ, ඒවත් කෙලස් නැති කෙනෙක් වගේ ඔබ වලට නේ. දරුවෝ ළඟ ඉඳි ලෝභයක් හට ගන්නවද? කිසිම ලෝභයක් නෑ. දරුවෝ ළඟ ඉඳි ඊර්ෂ්‍යාවක් හට ගන්නවද? ආ, දරුවගෙන් ශරීරන ලස්සනයි මං නම් එච්චර ලස්සන නෑ කියලා ඊර්ෂ්‍යාවක් හට ගන්නවද? අනේ දරුවට හොඳ ඇඳක් තියෙනවා, මගේ ඇඳ නම් එච්චර හොඳ නෑ. දරුවට හොඳ නෙට් එකක් තියෙන වටින එකක් මගේ නෙට් එක නම් පරණ එකක්. එහෙම කියලා නෑනි හටගන්නේ නේ. මාන්නයක් හටගනවද? දරුවට නම් තාම අකුරුත් බෑ, මට නම් උපාධියකුත් තියෙනවා. මං කැම්පසුත් ගිහපු කෙනෙක්. මට පශ්චාත්පාදියකුත් තියෙනවා. දරුවට නම් තාම මොනවා කරන්නෑ කියලා මාන්නයක් එහෙම තියෙනවද? නෑ නේ නේ. බලන්න පිනොතිනි කොච්චර දිනුවක්ද බලන්න. ඒ දරුවගේ ළඟ ඉන්නවා කියන්නේ ඒකයි. දරුවෝ කුඩා කාලේ බලන දරුවෝ නිින්ද ගිහිපු වෙලාවට ගෙදර දොරක් වැහුවත් කොච්චර හිමින්ද වහන්නේ නේ? අර දොරේ හාඬ ඇහෙන්නේ නැති වෙන විදිහට හිමී සැරේ තමයි දොරක් වහන්නේ නේ. ඒ තරම් ඔබ කොච්චර දරුවෝ ගැනද සැලකිලිමත් වෙනවද? සංවරශීලීද? පරිත්‍යාගශීලීද? අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේම නුවණින් දැකලා මේක දේශනා කළේ. හිත නිතරම කිනුතුණු මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්න. අනිත්‍යයේ අඩුපාඩුකම් සිද්ධ වුණාට කමන්නේ අපිට ලෝකයක් නිවැරදි කරන්න බෑ පිනතුනි. අපි අපේ හිත රැක ගන්නට ඕන. අපි අපේ හිත පිරිසුදු කර ගන්නට ඕන. අපේ හිත ලස්සනට තියා ගන්නට ඕන. අපේ හිතේ මේ ලස්සන පිරිසුදු බව සතුට නැතුනොතින් අපිට කොයිතරම් ධන දානෙ තිබුණත් පිනතුනි ඒ වගේම ප්‍රයෝජනයක් නැහැ. එනිසා අපි මේ හැම දෙයක්ම කරන්න ජීවිතේ මොකක් බලාපොරොත්තු වෙන්නේද? සතුට බලාපොරොත්තු වෙන්නේ. අන්නේ සතුට ලැබෙන්නේ කොච්චර බඩමුට්ටු සමන්ට තියෙනවද කියන කාරණේ මත නෙවෙයි පිනතුනි. තමන්ගේ හිත කොච්චර පිරිසිදුද කියන කාරණේ. ඒ හිත පිරිසුදු කරන ප්‍රධානතම ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව. සියලු සත්වෝ සුවපත්ත්වා කියන සිතුවිල්ලෙම නිතර ඉන්න පිනතුනි. මේක දවසට පුළුවන් තරම් වාර ගණනක් හිතන්න. ඇස් දෙක පියාගෙනත් හිතන්න. ඇවිදින කොටත්, වැඩ කරන කොටත්, අනිත් දේවල් කරන කොටත්, බස් එක යන කොටත් හැම වෙලාවෙම මේකම හිතේ තියෙන. කාලයක් යනකොට මේකේ ආනිසංස ඔබට දැක ගන්න පුළුවන්. ඔබ ජීවිතයේ බලාපොරොත්තු වෙන ඉහළම බලාපොරොත්තු වලට ඔබට ළඟා වෙන්න පුළුවන්. ඔබ යම් අධ්‍යාපනික ආධ්‍යාත්මික ඉලක්කයක් තියෙනවා නම් මේ බලාපොරොත්තු වෙන කාලයට අදාළ ඉක්මනින් ඊට අදාළ පහසුවෙන් ළඟ වෙන්න පුළුවන් කියලා. මේක තමයි තමන්ගේ පින වැඩි කරගන්න ක්‍රමය. පින රීෆිල් කරගන්නේ මේකෙන් තමයි. අතීත කර්ම වලින් එන අකුසල විපාක තියෙනවා නම් ඒව දුර්වල කරගන්නත් තියෙන හොඳම කටයුත්තක් මේක. මේක සරල නෑ පිනතුනි. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එනිසා මෛත්‍රී භානාව ජීවිතයේ ප්‍රධාන අංගයක් කරගන්න. මෙන්න මේ මෛත්‍රී භානාව හදනම් කරගත්තු ජීවිතයේ සිල්වත් ජීවිතය තුළින් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපි මේ ජීවිතයේ සතුටෙන් ගත කළා. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමී කියපු විදිහට ජීවිතේ අවසාන භාගයත් සතුටෙන් ගත කරගන්න. අපි මෙහෙම නිරෝගීව හිටියද පින්න තුනේ ටිකෙන් ටික අපි වියපත් වෙනවා. අපි දුර්වල වෙනවා. අපි ලෙඩ වෙනවා පින්න තුනේ. අන්නේ කාලයට තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙන්නේ මේ තමන්ගේ හදාගත්තු හිත. අනේ දාට අපි දෙයක් ඉතුරු කරලා තියන ඕන පින්න තුනේ. ඒ විතරක් නෙවෙයි. අපි මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදෙන්න ඕන පින්න තුනේ. නිකන් සාමාන්‍ය තැනක නෙවෙයි සුගතියක ධර්මයේ පුහුණු කරන්න පුළුවන් තැනක අපි ඉපදෙන්නට ඕන. මේ ඔබ වඩාගෙන ඉන්න පින් කුසල තවදුරටත් දිනු කරගන්න. හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්න. හොඳ පරිසරයක අපි නැවත ඉපදෙන්න ඕන පින්න තුනේ. මේකටත් අපේ හිතේ හැඟීමක් තියෙනට ඕන. තමන් හිතලා බලන්න. තමා ජීවිතේ මිය ගියොතින් තමා සුගතියකට යන්නට තමා හිත පිහිටුවාගෙන දින්නේ කියලා. දැන් මම හිතලා දෙන්නේ පින්නතුනි. ඕනම මොහොතක අපේ ජීවිතය අවසාන මොහොත ලඟ වෙන්න පුළුවන්. කොයි වයසේ වුණත්. වයස අදාළ නැහැ මේකට. නිකන් එක තත්පර පහක් ඇස් දෙක හිතලා බලන්න මම මේ මොහොතේ මිය ගියොතින් මම මේ මට්ටමේ හෝ මීට වඩා ඉහළ තැනක ඉපදෙන්න මගේ මනස සෝදානන්ද කියලා. හිතලා බලන්න. එතෙන්දි බලන්න මේ මොහොතේ තමන්ට තියෙන සම්පත් ටික ඥාතීන් ටික අත්හරින්න තමන් මනස පුරුදු කළද තියෙන කියලා. මේකට බුදුහම දේශනා කළේ සම්පේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අභින්නන් පච්චේකි තම්බම්. සියලෝම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව අභින්නන් පච්චේකි තම්බම් නිතර සිහි කරන්න කියලා. සිහි කරනවද එහෙම? නිතරම බැරනම් පිනතුනි මාසෙට දවසක් හරි සිහි කරන්න. සතියේ දවසක් නම් වඩාම හොඳයි. දිනපතා පිනතුනි තත්වර පහක් හරි සිහි කරන්න. මගේ දේපල ඥාතීන් ධනය දරුවන්ගෙන් මට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා කියලා මෙනෙහි කරන්න. මගේ ශරීරයත් මට අත්හරින සිද්ධ වෙනවා කියන එක මොහොතට හරි සිහි කරන්න පිනතුනි. ඒක කලින් සිහි කළ නොතිබ්බොත් අවසාන මොහොතේ හදාගන්න එක ලේසි නෑ පින්නතුනි. පින් පොතේ පින්කම් වත් තිබුණට විතරක් මේක කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයෙහි ඉහළම පින්කම් කරපු කෙනා ගැන. අසද්දෘශ මහා දානෙ දීපු කෙනා ගැන අහලා තියෙනව නේද? ඔව් කොසල මල්ලිකාව. එක සම්බුද්ධ ශාසනයක එකවරක් පමණක් එක්කෙනෙකුට දිය හැකි සුවිශේෂී දානෙ දීපු කෙනා අසද්දෘශ මහා දානෙ. එහෙම දීපු කෙනාට පස් සුගතිය අනේක පහසු නැද? නෑ පින්නතුනි ඒක සරල දෙයක් නෙවෙයි. තෙම්පතේ පින්කම් වැඩි වුණා කියලා පමණක් සුගතිගාමී වෙනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි සහතිකයක් වෙනවා අපට. එහෙනම් සුගතිගාමී වෙන ප්‍රධාන වශයෙන් මොකද තියෙනවනම්? තියෙනවන දේ තමයි අත්හැරීම පුරුදු කළ තියෙනට ඕන. ඒකට මනස හුරු වෙලා තියෙනට ඕන. මේ තමන් දැනට තියෙන දේවල් අත්හැරලා යන එක පිනුතුනේ මොහොතේ සරල දෙයක් නෙවෙයි ඒක. ඒක ඉතාම අමාරු දෙයක්. ඇයි ඔබ ජීවිත කාලේ අවුරුදු 50ක් 60ක් මහන්සිල ගොඩනගාගත්තු ඔබ ඊඩම ගෙදර දරුවෝ ටික තමයි ඔය ඉන්නේ. ඔබ ඊතර කරගත්තු සල්ලි ටික තමයි ඔය තියෙන්නේ. තනිය ටිකනේ. කන කර ආභරණ ටික. ඔයි ටික අන්තරණ එක පිනතුනේ ලේසි නෑ. ඔයි ටික හිතලත් හරින්න බෑ පිනතුනේ. ඔයි ටික අත්හරින්න පුළුවන් දෙයක් නෙවෙයි. අත්හැරෙන දෙයක් වෙනවා. අත්හැරෙන නම් මොකද කරන්න ඕන? ඊට වඩා ඉහළ දෙයක් තමන්ට පිටින් තියෙනවා. තමන්ට දැනට තියෙන දේ සතුටක් ලැබෙනවා නම් ඊට වඩා සතුට ලැබෙන තැනක තමන්ගේ සිත පිහිටුවාගෙන ඉන්නට ඕන. එහෙනම් කල්පනා කරලා බලන්න තමන්ට දැනට දවසට වැඩිපුර හිතෙන මොනවා ගැනද කියලා. ඔන්න තමන්ගේ පරලෝක ජීවිතය ගැන තමන්ටම හිතාගන්න පුළුවන්. තමන් වැඩිපුර කැමති දේ තමයි තමන් දැනට වැඩිපුර දවසට හිතන්නේ. අන්න ඒ කැමති ඒ හිතන දේ ගැන තමයි අන්තිමට හිත පිහිටන්නේ වැඩිපුර. නිකන් ඉන වෙලාවක කොලේක ලියලා බලන්න. වැඩිපුරම තමන් දවසට හිතන කරුණු 5ක් 10ක් ලියලා බලන්න. තමන්ගේ දරුව ගැනද, ගෙදර ගැනද, ඉඩම ගැනද, ඉඩමේ අල්ලපුවත් එකේ නඩපු නඩුව ගැනද, ඔය ටික බලන්න පිනතුන. ඔය ලිස්ට් එක බලලා තීරණ ගන්න පුළුවන් තමන්ගේ හේතු මොකද්ද කියලා තමන්ටම තීරණ ගන්න පුළුවන්. ඒකට තමයි හිත බරව තියෙන්නේ. ඒ වගේම තමන් අම්මට තාත්තට සලකපු විදිය, දෙන දාන ගැන, මේ සිල් වැඩසටහන ගැන, භාවනාවට යන එක ගැන, මෛත්‍රී භාවනා වැඩීම, බුද්ධ ධනසතිය, තමාරගෙන පංචශීලයේ අන්නේ කරුණා වැඩිපුර තමන්ට හිතෙන්නේ තමන්ගේ සතුට මේ මොහොතේ තියෙන ඒ කරුණුත් එක්ක. ඔව් කරනවා එක හොඳයි. හැබැයි කරන එකයි හිතන එකයි කියන්නේ දෙකක්. අපිට විනාඩි 5ක් 10ක් මෛත්‍රී භාවනා කරන්න පුළුවන් හැමදාම. ඒක හොඳ දෙයක්. හැබැයි ඒ වාඩි වෙල කරන එක සහ අපි දවසට හිතන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. අපි විනාඩි 5ක් හෝ 10ක් පැය භාගයක් දිනපතාම මෛත්‍රී භාවනාව වෙන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන අතරේදී දවසට පැය 10ක් 15ක් දැඩි ආසාව සහිත දෙයක් නම් හිතන්නේ. තමන්ට ලොකු වටිනාකමක් තියෙන ඉඩමක්, තමන්ගේ දරුවෙක් නැත්නම් දැඩි අමනාප වෙච්ච කෙනෙක් ගැන වැඩිපුර කාලයක් හිතනවා නම් එතකොට ප්‍රබල වෙන්නේ අරක. දැන් ඔබතුමිය රැණි පින්වන්ත අය මේ ධර්මයෙන් දන්නා එහෙම තමයි මෛත්‍රී භානත් කරන හොඳ දේවල් කරමින් ඉන්නවා. එතකොට සුගතිය ලැබෙනවා ඒක හරි. හැබැයි සමහර අය ඉන්නවා අර කුසලය විශේෂයෙන් ලෞකික කුසලය කරාට හිතේ වැඩිපුර වැඩ කරන්න වෙන දෙයක් යන එක. එතකොට ඒ පැත්තට තමයි හිත බර. සමහර කෙනෙක් රාගයට බරයි. සමහර කෙනෙක්ගේ දැඩි අමනාපයේ ද්වේෂයට බරයි. සමහර කෙනෙක් දැඩි මාන්නෙන් ඊර්ෂ්‍යාවෙන් ඉන්න. එතකොට ඒ පැත්තට තමයි වැඩිපුර බර. ඒ නිසා වැඩිපුර කාලයක් තමා හිතන දේ තමයි වැදගත් වෙන්නේ. කායික වාස්තුව කරන දේටත් වඩා වැදගත් වෙන්නේ හිතන දේ. සමහර කෙනෙක් ඉන්න ඇතැම් විට භාවනාව කියලා විශේෂයෙන් කරන්නේ නැහැ. නමුත් තමා කරපු ජීවිතේ හොඳ දේවල් වැඩිපුර හිතනවා. තමා කරපු පින්කම් ගැන වැඩිපුර හිතනවා. අම්මට තාත්තට සලකන එක ගැන හිතනවා. අම්මට තාත්තට සලකපු විදිය ගැන හිතනවා. දරුවෙක් ශාසන පූජා කරනන් ඒ දරුව ගැන හිතේ ඉන්නවා. තමා නිතර යන පන්සලේ ස්වාමින් වහන්සේලා ගැන, තමා කරන බුද්ධ පූජා ගැන වැඩිපුර හිතනවා. එතකොට යා හිතන්නේ වැඩිපුර මේ පැත්ත. රැකියාවට ගියත් යන ගමන්මයි ත්‍රිපාණ කරමින් යන්නේ. ඒ නිසා තමා වැඩිපුර කරන දේට වඩා වැදගත් වෙන්නේ තමා වැඩිපුර හිතන දේ තමයි වැඩගත්. ඔව් ඇත්තටම මෙහෙම අපි පුරුදු වෙලා ඉන්නකොට අපිට අර වෙන වෙලාව අඩු වෙනවා එන්නේ. ඔව් යටපත් වෙන ක්‍රම ගැන තමයි විතක සංඨාන සූත්‍රයේ දැක්වෙන්නේ. විතක සංඨාන සූත්‍රයේ ක්‍රම පහක් දක්වනවා. එකක් තමයි අඤ්ඤ විතක කියල එක. දැන් ලෝභයක් එනවනම් ලෝභයට විරුද්ධ සිත වෙලා හිතන්න ඕනේ දන් දීම ගැන. ද්වේෂයක් එනවනම් ඒකට විරුද්ධව මෛත්‍රිය ගැන හිතන්න ඕනේ. ඒක එක ක්‍රමයක්. ඊළඟට ආදීනව දස්සාවි කියන එකක් තියෙනවා. ඒකේ ආදීනව බලන්න ඕන. මගේ හිතට දැනෙන ලෝභයක් නම්, ද්වේෂයක් නම් මගේ හිතට පීඩනයක්. ඒකේ ආදීනව බලලා දුරු කරන්න ඕන. ඒ වගේම අඤ්ඤ විතක්ක කියලා එකක් තියෙනවා. වෙනත් විතරකයක් ගන්න එක. ඒ වගේම අසති අමනසිකාර කියලා එකක් තියෙනවා. ඒ අකුසල් විතර කියන දේ සිහි නොකර ඉන්න කියලා. නිතර තමන්ගේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ගැන හිතනකොට තමන්ට හිතට අමනාපයක් නම් එන්නේ ඒක හිතන කාලය පුළුවන් තරම් අඩු කරන්න ඕන. අමතක කරන්න කියලා නෑ. හොඳට මතක අමතක කිරීමයි සිහි නොකර ඉඳීමයි දෙකක්. බුදුදහමේ කොහෙවත් අමතක කරන්න කියලා නෑ දෙයක්. බුදුදහමේ මූලික පදනම සතිය. සතිය තියෙනකොට මතකේ දිනු වෙනට ඕන. මතකේ නෙමෙයි ප්‍රශ්නේ. අන්න ඒ කෙලෙස් ඇතිවන දේ වැඩිපුර වාරයක් සිහි කරන ගතිය අඩු කරන්න ඕන. ඒ වගේම කියනවා විතක්ක මූල සංඨාන කියන එක ඒ අකුසල් සිතුවිල්ලක් එනකොට මේකේ මුලටම යන්න. රාගයක් නම් ඒ රාගය ඇති වෙන හේතුව මොකද්ද? ඒක හේතුව ඇසත් රූපයක් නැත්නම් කන ශබ්දයක් මේ වගේ ඉන්ද්‍රිය නිසා තමයි මේක හටගත්තේ. මේ මොහොතේක නිරුද්ධ වෙලා කියලා නොනින් ඒක මුලට ගිහලා බලලා ඒකම දුරු කරන එක. එහෙමත් කියලා ඊළඟට කියනවා දැඩි වීරියෙන් ඉහ අර ක්‍රමවලුත් බැරි නම් දඩටික විකාගෙන තමන්ගේ දිව දත් කෝරු මැද තද කරගෙන හරි අර සිතුවිල්ල දුරු වෙනකන් වීරය කරන්න කියලා. එතකොට ඒකට තියෙන ප්‍රධානතම ක්‍රමවේදය තමයි සමධි දර්ශනා භාවනා දෙක. එක්ක සමත කමඨාන නැත්නම් විදර්ශනා භාවනාවේ මේක තමයි ඉහළම ටෙක්නික් එක. බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනාවක් එක නිතර ඉන්නට ඕන. එහෙම ඉන්න ඉන්නේ සමතේ ඊටම ප්‍රබලයි. ඒ සමතේ නිසා ඒ සමතේ තියෙන සතුට හිත සමාධිමත් වීමෙන් වෙන ඒ උපචාර සමාධි අර්පණා සමාධි මට්ටමෙන් එන විතක්ක විචාර පීති සුඛ කියන මෙන්න මේ ධාන අංගවල හිත නිද්‍ර පිහිටනවා. එහෙම පිහිටියාට පස්සේ පිනුතුන අන්න ඒක තමයි අපේ සුවේ වාටපත් වෙන්නේ. ප්‍රමුලිනු සඳහන් කළා මේ අකුසල අපි හිත ලයින් කරනව නෙවෙයි ඒකට වඩා සතුට තියෙන කුසලයක නිතර ඉන්නට ඕන. ඒ නිසා තමන්ට නිතර හිත පිහිටන තැනක් තියෙනට ඕන. බුදුහාඳුරු ගැන සිහි කිරීම, ධර්මය ගැන, ආර්ය සංඝයා ගැන සිහි කිරීම, ධර්ම කරුණක් මෙනෙහි කිරීම, සතිපට්ඨානය, සතිස් බෝධිපාරිසික ධර්ම මේ වගේ කරුණවල නිතරම අපි ඒත් එක්ක අපේ හිත යොදවාගෙන ඉන්නට ඕන. මෙන්න මේ දෙක පිනුතුනි අපේ ජීවිතයේ විශේෂයෙන් බුදු සරණ ගිහිපෝ තෙරුවන් සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අපට ජීවිතේ ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය වෙන්නට ඕන මොකද්ද? මේ ජීවිතයේ සතුටෙන් ගත කරන අතරේදී අපි කොයි මොහොතක කොයි ආකාරයෙන් මිය ගියත් දුගතිගාමී නොවන විදියට අපේ හිත අපි හොඳට පිහිටුවාගෙන ඉන්නට ඕන. ඒ තරක් මේ පිනුතුනි අපට ලොකු විශ්වාසයක් තියෙනට ඕන තමා මිය ගිහිල්ලා සුගතියක ඉපදෙනවා කියලා. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාම පැහැදිලිව දක්වනවා සන්දහා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මෙන්න මේ කරුණ යම් කිසි කෙනෙක් දිනු කරන් ඉන්නවා නම් එයාට මරණයෙන් පස්සේ යන තැන ගැන කලින්ම තීරණය කරලා ඉන්න පුළුවන් කියලා. යා සුගතිය කොතනට යනවද? මනස ලෝකෙට යනවද? දිව්‍ය ලෝකෙට යනවද? බ්‍රහ්ම ලෝකෙට යනවද කියලා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරක් නේ මනස ලෝකෙට එනවා නම් යා කොහෙද ඉපදෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ඒ තරක් නේ තමන් ඉපදෙන ප්‍රදේශය, තමන් ඉපදෙන කුලය හිටන් තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරම් විශ්වාසනීයත්වයක් තියෙන කෙනෙක්. තමන් ඉපදෙන්නේ කුමන කුලයේද කියලා තමන්ට ඒකක් කලින් තීරණය කරන්න පුළුවන් කියලා ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා. ඒ තරම තමන්ගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව ශක්තිමත් වෙනවා. බෝධිසත්ව උතුමේ කියන්නේ මේ හැකියාව තියෙන කෙනෙක්. ඔබ දන්නවා පස්මහා බැලුම් බලනවා කියලානේ. කාලය, දීපය, දේශය, කුලය, මව. ඒකේ උපරිමයට ගිහපු කෙනා තමයි බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් අවසාන වතාවට ඉපදෙන ආත්මය. ඉපදෙන කාලය, ඉපදෙන රට, ඉපදෙන ප්‍රදේශය, ඉපදෙන කුලය, මව මේ සියල්ලක්ම කලින්ම තීරණය කළ තමයි. දැන් සමහර ඇත්තන් කියනවා මම පින්කම් කරනවා මම ඒ විතර හිතන්නේ නැහැ, පින්කම් කළා ඉවරයි, මම ওই යන තැන් ගැන හිම හිතන්නේ නැහැ කියලා කියනවනේ නේ. බුදුදහම එහෙම කියලා නැහැ පින්වතුනි. ඒවා අපි කලින් හිතලා තියන්නට ඕන. ඒවා අකුසලයක් වෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙනවා තමයි. කොහොම හිටියත් අපි අවිද්‍යාව තියෙනවා. නමුත් අප පේනොතනි මේ වගේ කාරණා හිතල තියනට ඕන. මේ වගේ කාරණා කලින් හිතුව නැතුනොත් තමයි තමන්ට දැන් ඉන්න තැන ලොකෝම තැනක් විදිට හිතෙන්. එතකොට අන්තිම මොහොත හිතනවා මේ ඉන්න තැන තමයි හොඳම ස්ථානය කියලා. යන්න හිතෙන්නෙම නෑ. ගෙදරින් යන්න හිතෙන්නෙම නෑ. ඉඩමේ යන්න හිතෙන්නෙම නෑ. කාමරෙන්වත් යන්න හිතෙන්නේ අන්තිම මොහොතේ. ඉස්පිරිතාලේවත් යන්න හිතෙන්නේ. ගෙදරම හොඳයි කියලා හිතෙන්. ප්‍රශ්න මොකද වෙන්නේ? ගෙදරම ඉපදෙනවා. බය වෙන දෙයක් නැහැ. මොකද දුර යන්නේ. සත්‍යයෙන් හිතන කෙනෙක් ඉතලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ ලෝකයෙන් හෙන්නේ නැහැ. ඔව් අපි කියමු නොසිතා ඉන්නවා කියලා. අපි කොහොම කිසිම කාරණයක් අපි හිතන්නේ නැහැ. යන තැන ගැන හිතන්නේත් නැහැ. සුගතියගෙන. එහෙනම් අපි මොනවද හිතන්නේ ඊට පස්සේ? අපි සාමාන්‍ය එහෙම නොසිතන කෙනා මොනවද හිතමින් ඉන්නේ? ඔව් බුද්ධාංශයෙන් වන්නන්න පුළුවන් නම් හොඳයි. බුද්ධාංශයෙන් තොලම හැම වෙලාවම හිත පහදවාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. වරදන්නේ. දැන් අපි කියන සාමාන්‍ය ඔඩියන්ස් එකේ අය හැම ඉන්නවද? දැන් අපි චෛත්‍යයකට වඳිනකොට මේ චෛත්‍යයේ තියෙන ගල ගොඩක් කොහොට වඳින ඕන කියලා හිතනවා අපිනේ. හැබැයි එහෙම චෛත්‍ය ළඟදී හිතන අපි gedara නෝන කෙනෙක් දකිනකොට, ස්වාමි පුරුෂයා දකිනකොට, ලස්සන පුතෙක් දකිනකොට, එතකොටත් හිතනවාද අපි අනේ මේ තියෙන සතර මහා භූත රූප මේක ඇතුලේ මේ දෙතිස් ගුණපේ තියෙන හිතනවාද අපි? අපි අර මොනවත්වත් හිතන්නේ නැහැ. ඒ වෙලාවට ඔක්කොම රාගෙන් ද්වේෂෙන් බදාගෙන චෛත්‍ය වඳින්න ගියාම හිතා ගන්නවා මේ gadol ගොඩක් තියෙන ඔකට වඳින්න ඕනේ නැහැ කියලා. බලන්න මේකට මේ අවිද්‍යාව පහළ වෙනවා. අපි අනිත් හැම වෙලාවෙම මිනිසුත් එක්ක ගහ බැනගෙන ඉන්නවා. මෛත්‍රී භාවනා කරන්න ගියාම හිතනවා අනේ මේ ආත්ම සංඥා වැඩි වෙනවා. මේ සත්ව සංඥානි මෛත්‍රී වඩන්න ගියාම. අනිත් වෙලාවට කරන්න පුළුවන් ඔක්කොම අකුසල් ටිකත් එක්ක හිතේ ඉන්නවා. ඉඳලා මෛත්‍රී භාවනා වඩන්න ගියාම වෙන ලොකු දර්ශනයක් පහළ වෙනවා. මෛත්‍රී භාවනාවනකොට මේ ආත්ම දුස්නේ දුරු වෙන මේ සත්ව සංඥාවෙන් ගන්නව නෙමෙයි. ඒක හොඳයි තමන්ට දිත්තේ දිට්ට මත්තම් මට්ටමින් ඉන්න පුළුවන් නම්. බාහ්‍ය දාරුචීරිය මට්ටමේ දර්ශනයක් ඔබට තියෙනවා නම් මේ මොනවාක්වත් හිතන්න ඕනේ. මේ හැම දෙනාටම නෙමෙයි මේක කියන්නේ. මේ බණ කියන්නේ සාමාන්‍ය ඔඩියන්ස් එකට. මේ අතර ඉන්න 100ට එක්කෙනෙක් 1000ට එක්කෙනෙක් වගේ අය එයට කෙලින්ම විදර්ශනා පූර්වංගම සමාධියට යන්න පුළුවන්. එයා මේ ඔක්කොම අහන්න ඕනේ. එයා ගිහිල්ලා එක්කෝ සත්තරාණ සූත්‍රය ප්‍රැක්ටිස් කරන්න. හිත පිටව ගන්න ස්ථාන හතක් ගැන කියන. ඒක පුහුණු කරන්න නැත්නම් මහසත් වඩන සූත්‍රය පුහුණු කරන්න වඩාත්ම පහසු වෙන්නම් බාහ්‍ය දාර්ශනික දේශනා කරපු බාහ්‍ය සූත්‍රය ප්‍රැක්ටිස් කරන්න යැති. හැබැයි අපි හැමදෙනාටම මෙතෙන්ද හිත පිටව ගන්න කලේසි නැහැ වෙනුත්. එතෙන්ට එනකන් අපිට අපි ඕනම මොහතක මිය ගියාට පස්සේ අපි සුගතිගාමි වීමේ මේ සහතිකය මේක තමයි පින්තුනි හැබැයිම ඉන්සුරන්ස් එක. මෙන්න මේ ඉන්සුරන්ස් එක දාන එක තමයි බුදුදහමේ පළවෙනි පදනම. මේක සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු වෙද තැනක් නෙමෙයි පින්තුනි. සාමවිද්‍යාවෙන් අපි දන්නේ මේක. අපි මේ ඉන්නේ සාසවා පුඤ්ඤභාගියා උපති වේපක්කා කියන මට්ටමින් අපි මේ ඉන්නේ. මේක සම්පූර්ණම පදනම සුගතිය. අන්නේ සුගතිය ළඟදී අපි මේ ජීවිතයේ සම්මුති සත්‍ය පිළි අරගෙන අපේ හිතේ නීවරණ දුර වෙන විදියට අපි මේ ඉන්නේ. විශේෂයෙන් ධර්මයේ මුණගැහිච්ච කෙනා සසරක් විශ්වාස කරන කෙනෙක්. ඒ සසර විශ්වාස කරන කෙනාට සුගතියක් අවශ්‍යයි. සසර මේ ආත්ම භාවයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස නොකරනවා නම් ඒක කමක් නැහැ. එයා කෙලිම විදර්ශනා කරන්න තියෙනවා. ඒ වගේම මේ ආත්ම භාවයෙන්ම රහත් වෙන්නම පුළුවන් කියලා. විශේෂයෙන් අනාගාමි වෙන්නවත් පුළුවන් කියලා හිතනවා නම් මේ මූලික කරුණු ටික අවශ්‍ය නැහැ බිනතුනි. කෙලිම ස්කන්ධ පංචකය සමුදයෙන් බලන්න. හැබැයි ඊට පල්ලෙන් ඉන්නවා නම් බිනතුනි මෙන්න මේ ටික තමන් කුසලයේ හිත පිහිටුවාගෙන ඒ කුසලයේහි පඳනම ඉඳගෙන තමයි අපි මේක හිතන්නේ. නිකන් නෙවෙයි. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරමින් මෙයා මේ කරන්නේ. නිකන් නෙවෙයි. නිකම් ප්‍රාර්ථනාවකින් කරන එක නෙවෙයි මේක. ප්‍රාර්ථනාවකින් කරාට සුගතිගාමි වෙන්නේ නැහැ පින්නතුනි. හොඳට මතක තියාගන්න. උදේ හවස ප්‍රාර්ථනා කරත් මම මරණයෙන් පස්සේ චාතුරු මහ රාජිකේ තවදීන්ස යනවා කියලා වචන විතරයි පින්නතුනි එහෙම ලැබෙන්නේ. මේ ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරේ උපරිම ශ්‍රද්ධාව තියාගෙන, උපරිම පංචශීලය තියාගෙන, උපරිම ශ්‍රෝතන් භාවය තියාගෙන, උපරිම ලෙස පරිත්‍යාග ශීලිතය තියාගෙන, උපරිම ලෙස ප්‍රඥාව වඩමින් මේක කරන්න. අනේක වැදගත් නම් නිවන් මාගේ යන ගමන් තමයි. නිවට අදාළ සියලුම කරුණු සම්පූර්ණ කරමින් මේ කුමන භාවනාවක් කරත් ඔහු කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සඟ පරිණාමය කියන කාරණා. විවේකයට විරාගයට නිරෝධයට බරව වස්සඟ පරිණාමය. නිවන පැත්තට බර වෙලා තමයි මේ ඔක්කොම කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති සූත්‍රය. සංඛාර උප්පත්ති සූත්‍රය ඊටම පැහැදිලිව මේ සුගතිගාමී වීමට බලාපොරොත්තු වන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ සහ ඒ අනුව ලැබෙන ප්‍රතිලාභ ටික ගැන ඊටම පැහැදිලිව කරුණු දැක්වෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ අපි බුදුහාඳුරන්ගේ බුද්ධ ඥානයටත් වඩා ඊළට යනවා කියලා. අපට එහෙම යන්න පුළුවන් අපිත් තියෙන සම්මා සම්බුද වෙන්න ඕන නේද? එහෙම යාවට හැරෙන්නවත් බෑ. පස්සේ බුදුන්වත් අපිට කරන්න බෑ. ඒ නිසා අපි නිතරම ධර්මයේ ළඟදී භගවහ ඥානාති අහන්න ඥානාමි. භගවන් මූලිකා භගවන් නිතික. භාගතුන් වහන්සේ දන්න කෙනා. මම කා මෙච්චර දන්නේ නෑ. අන්න එතෙන්ට තමන්ගේ අනතිමානී බව තියෙනට බුදුහාමරන්ට වඩා මම දැනගන්න දැනගෙන ඉන්නවයි කියලා හිතන්නේ කිව්වොත් මම මුකුත් කරන්න බෑ. ඒ නිසා ධර්මයේ දැනගන්න ගන්න මෙන්න මේ නිහතමානී බව තමන්ට එන්නට ඕන. තමා ඉහෙළම තැනින් නොවන තියාගෙන ඉන්න ගමන් මේ නිකන් සාමාන්‍ය කෙනෙක් කරන කතාවක් නෙමෙයි මේක පින්වතුනි. සාමාන්‍ය කෙනෙක් වඩන ධර්මයක් නෙමෙයි මේ කියන්නේ. ස්කන්ධ පංචකයේ සමුදේ වැට හිත තබමින් නාම රූප නිරෝධයට හිත තබමින් කරන කෙනෙක් ගැන මේ කියන්නේ. එහෙම කරන කෙනා මෙතනින් නිග්මනවත් එක්කම මෙතනින් අඩුම වශයෙන් අනාගන්නවත් වෙන බැරි වුණොත් ඊළඟ තැන සුගතියට මේ පරිසරය සකස් කරගන්න සියලු වටා පිටාව කායිකව සහ මානසිකව සූදානම් වෙච්ච වෙන කෙනෙක් ගැන මේ කියන. ඔහුට මෙතනින් නිග්මන සුගතියට යන්න විතරක් නෙවෙයි. මේ මගේ ධර්ම සාකච්ඡා කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම පුහුණු කරන්න, මේ වගේ කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්න ඒ කාරණා ටිකත් එක්ක කොහොමද යන්නේ? මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ගමන් උපරිම ලෙස මේ ලෝකයට තමා නිවන් දකින තුරු ලෝකයට උපරිම යහපත කරන්න ඕන කියන පදනම ඉඳගෙනයි මේ සීලම දේවල් කරන්නේ. ඊපදෙන රට තීරණය කරන්නේ සුපිරිම රටක කාමභෝගී ජීවිතයක් ගත කරන්න නෙමෙයි මොකෝ. මොක කරන්නේ? ඊපදෙන රට උදෝරගන්නේ කොහොමද? ධර්මයේ හොඳට තියෙන, කල්යාණ මිත්‍රයන් ඉන්න, ධර්මයේ පුහුණු කරන්න තියෙන අන්න ඕගේ නිර්ණායක. ඉන්ද්‍රිය පිනවන්නේ හිලිම තියෙන රටවල් ප්‍රදේශ තියෙනවනේ ලෝකෙනේ ඔබහල ඇති. එහෙම ප්‍රදේශ වලට ගියත් ඔහු ධර්මයේ හැසිරෙන්නම යන්නේ. වෙන දෙයකට නෙවෙයි, ඒ ප්‍රදේශයකට ගියත් හොඳම කල්යාණ මිතුරු ඉන්නවනම් තමයි ප්‍රදේශ නැත්නම් ඔහු යන්නේ. ඒ නිසා මෙතන net දෙක පියවෙනවත් එක්කම පිනතුණි ඊළඟට net දෙක ඇරෙන තැන මේ වගේම සුගතියක කල්යාණ මිත්‍රයන් ඉන්න, ධර්මයේ ඇහෙන, ධර්මයේ පුහුණු කරන්න වට අපිටවත් තියෙන තැනක් වෙන්නට ඕන. ඔව් ඒක තියෙනවා සත්තරාණ සූත්‍රයේ විස්තර වෙනවා ඒක. විශේෂයෙන් මේ නාම රූප ස්කන්ධ ධාතු ආදී වශයෙන් පටිසම්පදේ පාදක කරගෙන ඒ හිත පිටව ගන්න ස්ථාන හතක් ගැන සත්තරාණ සූත්‍රයේ දැක්වෙන්නේ. විශේෂයෙන් විදර්ශනා ගැන කියන සංඛාර උප්පති සූත්‍රය අනිත් එක. සංඛාර උප්පති සූත්‍රය අර ශ්‍රද්ධාදී ගුණධම් දිනු කරගෙන සුගති ළඟ කරගෙන කටයුතු කරන ආකාරය තියෙනවා. සත්තාණන සූත්‍රයෙන් කන්දසෝ ධාතුසෝ ආයතනසෝ කියලා තියෙනවා. කන්දතෝ ධාතුසෝ පටිසම්පදසෝ කියලා තියෙනවා. කන්ද කියන්නේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න. ධාතු වශයෙන් බලන්න, පටිසම්පදේ වශයෙන් බලන්න. ඒ කියන්නේ ස්කන්ධ පංචකයේ සමුදේ බය පරිසම්පදේ බේස් කරගෙන බලන්න කියලා මේ කියනවා. සම්පූර්ණ විදර්ශනාව ඊටාම පැහැදිලි දක්න සූත්‍රයක් තමයි සත්‍යඨාන සූත්‍රය කියලා කියනවා. පරිසම්පාදියත් ස්කන්ධ පංචකියත් ආයතන ධාතු ආදී ගැන සඳහන් සූත්‍රය. හොඳයි පින්නතුනේ සම්මාදිට්ඨිය පළවෙනි පියවර තමයි මේ අප කතා කරපු දේ සසර පැවැත්ම ගැන විශ්වාසයෙන් සුගතිය ඉලක්ක කරගෙන තමන් අත්හැරීමට සූදානම් වෙලා මේ ජීවිතයේ මේ සම්පත් එක අත්හැරනවත් එක්කම ඊට වඩා ඉහළ තැනක සිත පිහිටුවන විදියට තමා දැනටම තමාගේ ජීවිතය කළමනාකරණය කරගැනීම. ඒක නිකන් බෑ පින්නතුනි. මම අත්හරිනවා කියලා ඇස් දෙක පියාගෙන හිටිය රක්තරෙන්නේ නැහැ. ඇස් දෙක තදින් පියාගෙන පියාගෙන තවත් වැඩිපුර අලගෙන ඉන්නේ. එහෙක වෙන නම් පින්නතුනි ඊට වඩා තැනක බුදු ගුණ ගැන, දහම් ගුණ ගැන, සංඝ ගුණ ගැන, මෛත්‍රිය, ස්කන්ධ පංචකයේ සමුදේවය මේවත් එක්ක මේක අපේ ජීවිතය කරගන්න ඕනේ පින්නතුනි. එතකොට ওই පරණ කසි ගබල්ගේ මේ මත හැරෙනවා හිතින්. එතෙන් තායන හිතෙන්න ඊට වඩා හොඳ ලස්සන ගයක් තමන්ට ලැබෙනවා. ඔබ වෙයි ඉන්න දැන් ඉන්න ලස්සන ගේෙන් ඔයිටත් වඩා හොඳ ලස්සන ගේකට ඔබ යන්නට ඕන. ඔතෙන්ට එන්න අවශ්‍ය නැහැ. ඔය ඩික දරුවන්ට ඥාදීන අත්හැරලා නිදහස් යන කුරුල්ලෙක් වගේ. ඊට වඩා ඇහිලා තැනක සිට පිටුනත් එක්කම ඔයිට වඩා පහසුකම් තියෙන තැනක ඔබට ඒ ඩික ලැබෙනවා. ඔතෙන්ට මෙන්න කැමති නම් කමන්නේ පින්කම් කරගෙන ගෙදරම කෙනෙක් පිළිපදින කමක් නැහැ. දරුවෙකුගේ දරුවෙක් කියලා හරි මොනබුරු මිනිවිරියගේ දරුවෙක් කියලා හරි ඉපදින්න. එහෙම කැමති නම් ඒත් කමන්නේ. එහෙම පින් කරලා ප්‍රාර්ථනා කරන්න තියෙනවනේ. එහෙම ඉන්න කැමති නම් ඒත් ගැටලුවක් නැහැ. නමුත් අපි පිනතුනේ මේ සුගතියක් ලැබිච්ච මේ ධර්මයක් ලැබිච්ච මොහොතේ ඊටත් වඩා ඉහළ තැනක අපේ හිත පිටන්නට ඕන පිනතුනේ එකයි. ප්‍රධාන දේ අපට ධර්මයේ මුණ ගැහෙන්නට ඕන. හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්න හොඳ ධර්මයේ පුහුණු කරන අම්මලා තාත්තලා හොඳ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන ඒ වගේ තැනකට අප හිත පිහිටවන විදිහට අපේ ශ්‍රද්ධා දිනුන දහන් අපි දිනු කරගනිමු. ඒකට මේක තමයි සම්මා දිට්ඨිය ලැබෙන ප්‍රධානතම ආනිසංසය. මේ ආනිසංසය ලබා ගන්න පුළුවන් විදිහට මේ වර විටත් පිනතුනි හැකි ඉක්මනින් තමන්ගේ ජීවිතය සිත කලමනාකරණය කරගන්නට ඕන. මේක ප්‍රමාද කරන්න බෑ පිනතුනි. තමන්ට ડોක්ටර් පේමන්ට් එකක් පරපු කරගන්න ප්‍රයත්න කරන්නේ පිනතුනි. වෛද්‍යවරයා හමු වෙන්න යන්න තියෙන වෙලාව වුණත් පරපු කරගත්තට කමන්නේ ඕනනම්. නමුත් මේක නම් පිනතුනි කල් දාන්න බෑ. කොයි මොහොතද කියන්න බෑ ඉතින්. දැන් බණ කියන මං උනත් කියන්න බෑ දවස් වෙනකොට ඉතින් මොකෙ මොකක් වේද කියලා. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය පිනතුනි. ඒ නිසා වයස අදාළ නැහැ ඉතින් අපි ඒ නිසා නිතරම අපි මෙතෙන්ට මනසින් සූදානම් වෙලාම ඉන්නට ඕන. අත්තරින්න පුරුදුලි ඉන්න ඕනේ පිනතුනි. ඒක තමයි මූලිකම දේ. තින්කම් කරාට විතරක් ඒක ලැබෙන්නේ නැහැ. අත්හැරීම නිතර හුරු කළ තියෙනට ඕන. අත්හරින කියන්නේ දන් දීම නෙවෙයි පිනතුනි. තමාට දැන් තියෙන දේවල් ටික අඩුම වශයෙන් තමන්ගේ දරුවන්ට ළඟම ඥාතීන්ටම අත්හැරලා යන්න පුළුවන් මානසිකත්වයේ නිතරම ඉන්නට ඕන. මන්න පුතේ දුවේ ඔක්කොම ටික ගන්න මම යනවා ඔයාලා හොඳින් ඉන්න කියලා සතුටෙන් අත්හැරලා යන්න. එච්චරයි. ආයෙමකුත් පස්සටවත් බලන්න එපා. හැරෙන්නවත් එපා. හැරිලා බලන්නවත් එපා. මොකද ඔබට ඊට වඩා හිල තැනක් ලැබෙනවා. ඔබ කරෝ පින්කම් ගැන, තෙරුවන ගැන, සීලය ගැන නිතර හිත පිහිටවාගෙන ඉන්න එච්චරයි. හොඳයි පින්නොත්න අප මේ සඳහන් කළේ බුදුදහමෙහි මූලික පදනම සුගතිගාමි වෙන තියෙන මාවත තමයි මේ සඳහන් කළේ. ඒ සඳහා විශේෂයෙන්ම මෛත්‍රී භානාව ඇතුළු කිසියම් සමත භාවනාවකින් නිතර තමන්ගේ හිත සතුටෙන් තියාගන්න. ඒ සඳහා විශේෂයෙන් පංචශීලය ඔබට උපකාරයක් වෙනවා. පංචශීලය ගැන නිතර නිතරම සිහි කළ බලන තමන්ගේ අතින් මේ සිල්පද ටික ආරක්ෂා වෙනවාද කියලා. හොඳයි. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි බුදුහාඳුර සඳහන් කරනවා, ධර්මයේ සඳහන් වෙනවා. සම්මාදිටිය දෙවෙනි පියවර අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියන කාරණේ. ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර වූ මාර්ගයට, ආර්ෂ්ටික මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිටියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව මාවත. හොඳයි, ඒක කරන්න කලින් අපි මේ මුල් වාරයේදී අපි දැන් ටිකක් මෛත්‍රී භාවනා අපි වඩමු. ඊටත් පෙර අපි පොඩ්ඩක් ඉරියව් භාවනා කරමු. ඉරියව්ව ඉන්න ඉරියව් අපි වෙනස් කරගමු ටික වෙලාවක්. දැන් ඊට කලින් අපි ගාථාවක් කියන මේ මුල් කොටස අපි අවසන් කරමු. දුකින් පේදෙන සත් දුකින් බීදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා ස්වමින් දැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි, අප මෙතෙන් පටන් බලාපොරොත්තු වන්නේ ඉරියාපත භාවනාවේ ඉඳන් සතිපට්ඨානේ පුහුණු කරන්නට. බුදුදහමේ ප්‍රධානතම අනුශාසනාවක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කෙනි ස්තන හතරෙහි හිත සතිමත්ව සිහි පිහිටුවා ගැනීම. එතෙන්දී අප ඉන්න ඉරියව්ව හතර ඉඳගෙන සිටීම, හිටගෙන සිටීම, ඇවිදීම, සැතපීම කියන මෙන්න මේ ඉරියව්ව හතර ගැන සිහි පිහිටුවා ගන්න ක්‍රමය. නැත්තම් වර්තමානයේ තුල හිත තියාගන්න විදිය. ඒකෙදි වන්නේ ප්‍රධාන වශයෙන් අපේ විසිරලා තියෙන හිත, විශේෂයෙන් අතීතයට සහ අනාගතයට යන අපේ හිත වර්තමානය තුළ වැඩි වේලාවක් පවත්වා ගැනීම තමයි මේකෙන් කරන්නේ. ජීවිතේ ලස්සන දකින කැමතිනම් පින්නතුනි, සතිමත් බව වර්තමානය තුළ හිත තියාගෙන ඉන්න එක පුහුණු කරන්න ඕන. මේ වර්තමාන මොහොතේ තමයි පින්නතුනි ලස්සනම අවස්ථාව ජීවිතේ. මෙතනින් තමයි අපි ජීවිතයේ ආධ්‍යාත්මික සුවය ආරම්භ කරන්නේ. අපි කොයිතරම් ජීවිතයේ සතුට ලබනවාද කියන එක තීරණය වන්නේ ප්‍රධානතම කාරණයක් මත. ඒක අපටම බලාගන්න පුළුවන්. අපි දැනට සතුට කියලා හිතන් ඉන්නේ යමක් කරන අවස්ථාවේදීද නැත්නම් යමක් කළ අවසානයේදී කියන කාරණේ. ඔව්, අපිට බොහෝ විට හිතෙන්නේ යමක් කළ ඉවර වුණාට පස්සේ සන්තෝෂ වෙන්න කියලානේ. අපට නිතරම හිතෙන්නේ දැන් මේ සිල් ගත්තා, සිල් ගන්න ටික අමාරුනේ, ඉතින් මේ වෙලාවට දැන් ඉතින් වාඩි අද සිල් සමාදන් කළ ඉවරුනහම තමයි බාන වැඩසටහන ඉවරුනහම තමයි ඕන හිතට සැනසීමක් තියෙනවන්නේ, ඉතින් bari ඉවරයි මේ මාසෙ ටිකක් ඉවරයි කියන්නේ. එහෙම ඉනවා කියන්නේ වැඩේ කළ ඉවර වෙලයි සතුටු වෙන්නේ කියන එක. අපි යමක් කරන වෙලාවේ සතුට. ඔව්, සතුට තියෙනවනේ පිනුදුනේ මේ කරන වෙලාවේ. අපි බොහෝ විට ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලානේ. ඒකට එනවද? ඔව්, ඒක බාලගිනි දෝෂේ වගේ. ඒක අවදාන් දෙන්නේ නැහැ පින්නතුනි. ධර්මය කියන්නේ මෙන්න මේ මොහොතේ සතුට විඳින දේ ගැන පින්නතුනි. යමක් කරනවා නම් ඒ කරන දේ පිළිබඳව සතුටෙන් සිහියෙන් කාලය ගත කිරීම. එහෙම නැත්නම් අපි ජීවිත කාලයම සතුට හොයන අය මිසක් සතුට විඳින අය නෙවෙයි. ලෝකේ බොහෝ දෙනෙක් සතුට හොයාගෙන යන්නේ. හැබැයි සතුට විඳින අය නෙවෙයි පින්නතුනි. සතුට විඳීම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ සිහියෙන් නොනින් වාසය කිරීම. ඒක මේ ඉන්න ඉරියාපත භාවනාවෙන් පටන් අරන් අවසන් වෙන්නේ කොහෙන්ද? ආනාපානසති භාවනාවෙන් පින්නතුනි. හුස්ම ගැනීම පිට කිරීම දක්වාම වර්තමානට හිත තියලා තමයි අවසන් කරන්නේ. අවසානයේ අපට අපේ ප්‍රැක්ටිස් එක පුහුණුව කියන්නේ මොකද්ද? එක හුස්මක් ගැනීම පිට කිරීම පින්නතන. සෝසතෝ වාස සති සතෝ පස්ස සති කියනකින් පටන් අරන් අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. අපි අවුරුදු 50කට ජීවත් වුණත් පින්නතනි, අපට ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? එක මොහොතක එක හුස්මක් පින්නතනි ජීවිතය කියන්නේ. මෙන්න මේ එක හුස්මට හිත තියලා ඒ එක හුස්ම පොද පෙද අපට සතිමත්ව ගත කරන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? අපේ මුළු ජීවිතයම සාර්ථකයි. අපට එක මොහොතක හුස්ම දෙකක් ගන්න බෑනේ, එකයි නෙන්නේ. අනේ එක ගන්න එක හුස්ම ඇතුළු වීම පිටවීමට හිත තියලා එතනට උපරිම වර්තමානයේ සතිමත්ව හිටියොත් මේක තමයි සමතයත්, මේක තමයි විදර්ශනාවත්, මේක තමයි නිර්වාණ අවබෝධයත් පිණිස. ඒක පටන් ගන්න මූලික අවස්ථාවක් තමයි ඉරියාපත භාවනා කියලා කියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, තිතෝ වා තිතෝ මිති පජානාති, නිසින්නෝ වා නිසන්නෝ මිති පජානාති, සයනෝ වා සයනෝ මිති පජානාති. වර්තමානයේ තුල හිත තියාගෙන තමන්ගේ ඉරියව්ව ගැන සම්පූර්ණයෙන්ම අවධානයෙන් සිදු කරන ඉරියාපත භාවනාව. මෙන්න මෙතෙන්ට එනකොට පින්නතුනි අපි විශේෂයෙන් කාරණාවක් දැනගන්නට ඕන. ඒ මොකද්ද? ධර්මයේ විශේෂ කාරණයක් දැක්වෙනවා සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා කාරණය. සංයුතනිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ විභංග සූත්‍රයේ විභාගතුන් වහන්සේ දක්වනවා සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනි පටිපදංච කියලා. සාමාන්‍ය මහා සතිපට්ඨාන සූත්‍රයේ මේක තනි වචනකින් තින සතිපට්ඨානය කියලා. හැබැයි මේක ගැඹුරින් විස්තර කරනකොට සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනි පටිපදා කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. මෙන්න මේක අනිවාර්යයෙන්ම අපි දැනගන්නට ඕන. බුදුදහමේ මූලික කේන්ද්‍රස්ථානය, බුදුදහමේ හදවත තමයි සතිපට්ඨානය. අන්න ඒ සතිපට්ඨානය වඩද්දී හරියට ක්‍රමය දැනගන්නට ඕන. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියන්නේ මොකද්ද කියලා. සතිපට්ඨානය කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතරෙහි වර්තමානය තුල හිත තියාගෙන ඉන්න එක. සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ අර හතරේ හිත පිහිටුවාගෙන ඉන්න වෙලාවේදී ඒ හතර ඇති වෙන හේතු වෙච්ච හේතුඵල ධර්ම ගැන සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා මේ වර්තමාන ස්වභාවයට හේතු වෙච්ච අතීත නිරුද්ධ වෙච්ච අරමුණු ගැන නොරින් මෙනෙහි කිරීම. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ඒ අතීත හේතු ටික හිතනකොටම වර්තමාන ඉදිරිපස තියෙන රූපයන්තේනොත් අභ්‍යන්තර නාමයන්තේනොත් නිදහස් වෙනවා. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. තුන්වෙනි කාරණය තමයි සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. අර දෙකම පුහුණු කරන නම් සම්මා දිට්ඨිය පෙරමුණේ යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන්ට මුණගැහෙලා තියෙනට ඕන. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියලා. ඒ නිසා අපවඩන සතිපට්ඨානයේ තනි නිකං සතිපට්ඨානයක් නෙවෙයි, ඒක සම්මාදිට්ඨි පුරේජාන් කියපු විදියට සම්මාදිට්ඨිය පෙරමුණේ යන සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතිය යනවා නම් ඒත් එක්කම සම්මාදිට්ඨිය යනට ඕන, සම්මා වායාමය යනට ඕන, සම්මා සතිය යනට ඕන. ආරස්නිංග මාර්ගයේ කුමන අංගයක් වැඩුවත් සම්මා දිට්ඨි සම්මා වායාම දෙක කාරණා දෙකක් යනට ඕන. සම්මා සමාධිය වැඩුවත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සමාධිය. සම්මා සංකප්පය වැඩුවත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සංකප්ප. සම්මා ආජීවය වැඩුවත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා ආජීවය. කොහොම වඩවඩ ගිහිල්ලා තමයි මාර්ග ඥාන අවස්ථාවේදී මේ අටම එකම මට්ටමකට එන්නේ. හිත සමාධිමත් වීමත් එක්ක නීවරණ යටපත් වෙලා සමාධි මට්ටමට ධානාංග පිහිටලා තමයි අපි විදර්ශනා ඥානෙන් ක්ලේස් ප්‍රහාණය කරන්නේ. අනුසී වශයෙන් සංයෝජන ප්‍රහාණය කරන්නේ. තොර මෙන්න මෙයන ගමනේදී සම්මා සතිය අර හේතුඵල ධම දකින සම්මා දිට්ඨියත් එක්ක යන එකක් වෙන්නට ඕන. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාගාමී පටිපදා කියලා. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉරියාපත භාවනා වඩන්නට. වාඩි වෙල එනකොට වාඩි වෙල ඉන්න බව වඩනවා. ඊළඟට ඔය ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දන්නවා. දැන් අපිට මෙතෙන්දී හුඟක් පුහුණු කරන්න අමාරුයි. අපි එළිය යන්නේ කිලිටේ දැන් වැහැල ටිකක් එළියට අමාරුයි යන්න. නමුත් අපි ඉරියව් දෙකක් අපිට මෙතෙන්දී පුහුණු කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉරියව් ගැන සිහිපත් කරනවා. ඒ ඉරියව් අපි වෙනස් කරන ටිකක් අපි හිටගෙන ඉන්නවා ටිකක් වෙලා. ඊටාම කල්පනාවෙන් පස්සේ හිට ගන්නවා අපි. කලබලෙට නෙමෙයි ඊටාම හෙමින් අමාරු නම් ළඟ ඉන්න කෙනාට අත දීලා හිට ගන්න. වැටෙන්න එපා කලබලෙට හිටගෙන. දැම්ම නෙවෙයි පස්සේ කියනනම්. එතකොට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉරියව්ව ගැන සිහියෙන් අපි හිටගෙන ඉන්නවා. එතකොට අපි ශරීරය ගැන වර්තමානයේ තුල උපරීම සිහිය තියාගෙන ඉන්නවා. නාසිකාග්ගේ වමක නිමිත්තේ වාක්‍ය විදිහට නාසය ආශ්‍රිතව හිත තියාගෙන හිටගෙන ඉන්නවා. සිටගෙන සිටිමි. සිටගෙන සිටිමි කියලා හොඳට තමයි හිතින්ම හිතන වින ඉරියවගෙන. පාණිල ඉනකොට ඉඳගෙන සිටිමි. හිඳෙමි කියලා හිතනවා. ඉතින් මේ ශරීරය ගැන හිතන මොහොත සතිපට්ඨානයක අපේ මේ රූපය ගැන හිත තියාගෙන වෙලා, කය ගැන හිත තියෙන වෙලා. එතකොට ඒක ඇත්තටම සම්මුති සත්‍ය තුල අපි මේ ඉන්නේ. වර්තමානය තුල සම්මුති සත්‍ය පිහිටලා අප මේ ගත කරන අවස්ථාව. එතකොට මේක සම්පූර්ණ සත්‍යයට තමයි ඇවිල්ලා නැහැ. ඇයි එහෙම කියන්නේ? කය පිළිබඳව හිත තියාගෙන හිටියට, කය ගැන සිහි තිබුණට, කය ගැන සිහි කරන මොහොත කාය විඥාන අවස්ථාව නෙවෙයි. සමුදි සත්‍යano හොඳයි, සතිපට්ඨානට එක හොඳයි. හැබැයි සතිපට්ඨාන භාවනාවට විදර්ශනාට එනකොට මොකද තත්ත්වය? මේ කය ගැන සිහි කරන මොහොත කායත් ස්පර්ශයත් පොට්ටම්බයත් කාය විඥානයත් නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝ විඥානෙ මේක තේරුම් ගන්න කියන අවස්ථාව. ඒ මනසත් සමුදි ධම්මනුපස්සී විහෙරති වය ධම්මනුපස්සී විහෙරති කියලා බලනවා. කය පරිහරණය කරමින් කයෙන් නිදහස්ව ගත කරන වෙලාව. රහතන් වහන්සේ ආහාර අනුභව කරමින් කබලින්කාර ආහාරයෙන් නිදහස් වෙලා ඉන්නේ. රහතන් වහන්සේ ස්පර්ශයෙන් විඳිමින් ස්පර්ශයෙන් නික්මිලා ඉන්නේ. පස් ආහාරයෙන් නිරුත කලින්නේ. රහතන් වහන්සේ විඥානය පරිහරණය කරමින් විඥාන ආහාරයෙන් නිරුත කලින්නේ. රහතන් වහන්සේ චේතනා තිබිද්දී උන්වහන්සේ මනෝ සංචේතන ආහාරය නිදහස් වෙලින්. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය මේ හතරෙන්ම අපි නිදහස් වෙනවන පිණිස. කෑමක් කනකොට කන බව ගැන සිහියෙන් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති කියලා තමා ආහාර අනුභව කරන ආහාර පාන ගන්න වෙලා ගැන සිහිපත් කරමින් ඉන්න වෙලාව සතිපට්ඨානය. නැත්තම් ආහාරයේ පටිකුල මනසිකාරය මෙනෙහි කරන වෙලාව සතිපට්ඨානය. ඒ ආහාරයේ රස දැනෙන වෙලාව දැනෙනකොට මේ දැනෙන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක දිව රසයත් දිවහා විඥානයත් නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝ විඥාණයෙන් රස දැනෙන වෙලාවේදී මේක දැන් මේ තීරුම් ගන්න කියලා බලන රූපයන්තේ නිදහස් වෙලා නාමයන්තිනුත් නිදහස් වෙන විදිහට බලන එක තමයි විපස්සනාව කියලා කියන්නේ. නැත්තම් සතිපට්ඨාන භාවනාව කියලා කියනවා. ඒ නිසා තමා භාවනාව පුහුණු කරන හැම වෙලාවෙම බලන්න තමා දැන් මේ වඩන දේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන සතිපට්ඨානය නැත්තම් සමතේ වඩන වෙලාවද්ද නැත්තම් පරමාසත් ඉඳලා ප්‍රඥා භාවනාව විදර්ශනා භාවනාව වඩන අනුපාද නිරෝධයට හිත තින වෙලාවද්ද කියලා තමන් බලන්න. ඉතාම වැදගත් කාරණයක් පින්නතුනි. ඔබ හැම දිනෙකම ඉතාම හොඳයි වියපත් උනත් ඉතාම හොඳ සිහියෙන් අහන බව පේනවා. තාම හොඳයි. කොහොම හොඳ පිළිසක් නැද ඉන්නේ. ඒ කියන්නේ ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් කියන එක මේ කියන්නේ. බොහෝ තැන්වල අපි දැකලා තියෙන මේ වගේ ලා වෙනකොට නිින්ද ගිහලා ඉන්න හොවත් දෙන. නමුත් මේ පිනතුන් හැම දිනෙකම ඉතාම හොඳයි. ඒක අගය කරන ඕන අපි. හොඳම පින්වන්ත පිරිසක් මෙතන මේ ඉන්නේ. එතකොට මේ කාරණේ ආයි පාරක් හොඳට මතක තියාගන්න. අපි ධර්මයේ පුහුණු කරනකොට බලන්න තමන් වඩන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානය නැත්තම් සමත භාවනා පටන වෙලාවද්ද මේක නැත්තම් පරමාර්ථ සත්‍යෙට හිත තියලා විදර්ශනා භාවනාව විපස්සනාව සතිපට්ඨාන භාවනාව වඩමින් අනුපාද නිරෝධයට හිත තින වෙලාවද්ද කියලා හොඳට තමා නුවණින් බලන්න. ආයි පාර කියන්නම් හොඳට තේරුම් ගන්න. ඔව් භාවනා වඩන වෙලාවේදී හොඳට බලන්න තමා දැන් මේ වඩන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන බුද්ධානුස්සති භාවනාව මෛත්‍රිය අසුභය මරණසති ආදී භාවනා වඩමින් සම්මුති ලෝකයේ තුල හිත තියාගෙන නැත්තම් රූපය තුල හිත තියාගෙන කුසල අරමුණක හිත පිහිටුවාගෙන නීවරණ යටපත් වෙන විදියට සමත භාවනා වඩන වෙලාවද්ද නැත්නම් ඒකත් ඉක්මවලා ඒ සම්මුති සත්‍ය දුරු වෙන විදියට ඒ සම්මුති සත්‍යයට පදනම් වෙච්ච රූපයේහි සමුදය බලමින් ඉදිරිපිට තමන්ට රූපයක් නිර්මාණය නොවන විදියට ලෝකය ශුන්‍ය විදියට දකින්න හේතු වන විදර්ශනාව නැත්නම් ස්කන්ධ පංචකය නැත්නම් ආයතන ධාතු ආදීහි සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන අනුපාද නිරෝධයට හිත තියෙන වෙලාවද්ද කියලා හොඳට බලන්න. මේක ඉතාම වැදගත් කාරණයක්. ආයි පාරක් මම කියනනම් මේක ඉතාම වැදගත් කාරණයක්. වෙන දෙයක් මෙච්චර කියන්නේ නැහැ මම එකපාරේ කියන්නේ. දැන් මේ පිනතුන් හොඳ නිසා මේ කියන්නේ. නැත්තන්ට ලොකු උමනාවක් තියෙන බව වෙන මොන වලින් මේ දහම තේරුම් ගන්න. අවංක උත්සාහය තියෙන බව හොඳටම පේනවා. ඒ නිසා තමයි මේක හොඳටම පැහැදිලි වෙන කියන්නේ. එතකොට තමා ධර්මයේ පුහුණු කරන වෙලාවෙදී බලන්න දැන් අපි මේ කතා කරන්නේ සාමාන්‍ය දන් දීම සිල්වන්ත වීම නෙවෙයි දැන් මේ කතා කරන්නේ ඈ. මේ කතා කරන්නේ ඊට වඩා ඉහළ ස්ථානයක් තමා ධර්ම දැන් මෙතන කාලයක් භාවනා කරන්න ඇයි මේකයි මේ කියන්නේ හැමදාටම මෙහෙම කියන්න බෑ. ඔබ ධර්මයේ අංශි මට්ටමකට දන් නිසා තමයි මෙහෙම කියන්නේ. ඔබේ බුද්ධියට ගරු කිරීමක් වශයෙන් මේ කරන්නේ. ඒ නිසා අපි ඔඩියන්ස් එකට ඉහළම ගරු කිරීම දක්වලයි ගරු සැලකේ දක්වලයි මේ කියන්නේ. ඔබට ඔබ අගය කළා මේ කියන්නේ. ඔබට උපරිම වටිනාකමක් ලබා දෙන්න මේ කියන්නේ ඒක ඔබ ගන්න ඕනේ ඒකයි. ඔව්. එතකොට පින්නතුනි අප දහමක් වඩනලාදී බලන්න තමා මේ වෙලාවේ වඩන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන සමත භාවනාවක්ද වඩන්නේ. නැත්තම් ඒ සමතෙන් හිත තැම්පත් කරගෙන ඊටත් වඩා ඉහළ මට්ටම යන විදියට විදර්ශනාව පැත්තට තමා දැන් මේ පුහුණු කරමින් ඉන්නේ කියලා බලන්න. සම්මුති සත්‍ය තුල ඉන්නකොට අපට සමත භාවනාවක් වඩන්න පුළුවන්. සීල සද්දෝ සුවපත්ත්වා කියලා වඩන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු මනසිකාරයට හිත තියන්න පුළුවන්. ඉරියාපත භාවනාවට හිත තියන්න පුළුවන්. ආහාරයේ පටිකුල මනසිකාරයට හිත තියන්න පුළුවන්. බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. මරණානුස්සතිය වඩන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්නේ අපි මේ ලෝකය මේ ඉදිරිපස ලෝකයක් තියෙනවා භෞතික ලෝකයක් තියෙනවා අන්න ඒ තියෙන ලෝකෙෙහි එක්කෝ කුසල අරමුණකට නැත්නම් උපේක්ෂා සාගතයේ මට්ටමේ අරමුණට හිත තියලා අන්න ඒ සතිය දිනු කිරීමෙන් සමතය වඩන්න තමයි මේක අපි මුලින් කරන්නේ. ඒකෙන් කරන්නේ නීවරණ දුරු වීම වෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී පංච නීවරණ යටපත් වීමයි වෙන්නේ එකින්. හිතේ කෙලෙස් සමනය වීම වෙන්නේ. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම උද්දච්ච කුච්චය හිත විසිරෙන ස්වභාවය පසුතැවිල්ල. හිත අතීතයට වර්තමානයට හිත අතීතයට අනාගතයට යන ගති අඩු කරන තමයි මේක කරන්නේ. කල හිත එක තැනකට ගන්න තමයි මේ සම්මුති සත්‍ය තුන ඉඳගෙන කරන්නේ. එතකොට අපි මේ සම්මුති සත්‍ය වඩනකොට අපි කලබල වෙන්නේ මේ වඩනකොට මෛත්‍රිය වඩනකොට ආත්ම සංඥාව වැඩි වෙනවද? ඒ තරක විතර අපි කරන්නේ නැහැ මේක. අපි මේ දැන් කරන්නේ හිත සමාධිමත් කරගන්න. මෙතෙන්දී අපි විදර්ශනාව දැනගත්තා විදර්ශනාව වඩන්න යන්නේ අපි. අපි මේ කරන්නේ සමතෙන්. අපි ගොයමක් වගා කරනකොට ගොයන් ටික තනපත දාලා තියෙනකොට ගොයන් වලට වඩා වටිනා ගහක් තිබ්බත් අපි ඒක අයින් කරනවා එතෙන්දී. උඹර මැදදී කළුවර පැලයක් තිබුණත් ගලවලා අයින් කරනවා අපි. ගොයන් ගහට වඩා කරවල ගහ වටින මේක මෙන්නම කතාවක්. නමුත් කුඹුරේ කරවල ගස් වගා කරන්නේ අපි. වගා කරනවා නම් කුඹුරේ ඒ ගස් ටික විතරයි. ඊට වඩා කොච්චර වටින ගහක් තිබුණත් අපි තියන්නේ එතන අයින් කරනවා. ඒ වගේ තමයි මේ සමතේ වඩන වෙලාවේ බලාපොරොත්තුව විදර්ශනට යන නෙවෙයි. අපි දන්නවා අපි ළඟ අවිද්‍යාව තියෙනවා කියලා. අපි මෙතෙන්දී කරන්නේ නිවරණ යටපත් කිරීම මේ කරන්නේ. හිත අතීතයට අනාගතයට යන එක වළක්වලා වර්තමාන එක කුසල අරමුණක හිත තබා ගන්න මේක මේ කරන්නේ අපි. ඒක බුද්ධානුස්සති වෙන්න පුළුවන්, අසුභාන වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය, මරණානුස්සතිය, ධම්මානුස්සතිය, ආහාරය පටිකුල මනසිකාරය, ඒ එකක් හිත හිත වර්තමානයේ වැඩි වේලාවක් හිත තියාගන්න. ඒකට කියන්නේ සතිපට්ඨානය කියලා. ඒක සම්මුති සත්‍ය තුල තියෙන දෙයක්. එතකොට ඒක අපේ අවසාන ඉලක්කය නෙවෙයි ධර්මයේ. ඒක ධර්මයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂායි මැද අවස්ථාවේ ඒක සමාධිය. සමාධිය නෙවෙයි අපේ අවසානය. අපේ අවසානය සම්මා ඥාන සම්මාවිච්ඡ සාක්ෂාත් කර ගැනීම. එතන යන ගමනේ මේ මැද වෙලාවක් තමයි මේක. ඒ මැද වෙලාවට හොඳටම ගත කරන්න ඕනේ ඒක. ඒ ආස්වාදයට ළමා ගතට කමන්නේ. ඒ දක්ක විචාර පීති සුඛාදී අපිට මේ අවස්ථා දැනෙනවා ඒකෙදී. ඒ ටික ලබාගෙන හිත වර්තමානයේ සංවර කරගන්න මේ කියන්නේ. එතනින් හිත සංවරවන්න පස්සේ සමාහිතෝ භික්ඛවේ බික්ඛු යථා භූතං පජානති කිප්පාකාරයට ඒ සමාධිමත් වෙච්චසින් අපි මේ රූපෙට පාදක වෙච්ච අතීතයේ හිතිමුණු ස්කන්ධා සාධි ආයතන තෝපාදී ආරමුණු ස්කන්ධ පංචකය වගේ සමුදේය බලනවා. සමුදේ ධම්මානුපස්සී විරිත වයින් ධම්මානුපස්සී වේදි කියලා බලනවා. බලනකොට මේ ඉදිරිපස රූපයෙන් අපි නිදහස් වෙනවා. ඉදිරිපස රූපයක් අපට පැන වෙන්නේ නැහැ. අපි දන්නවා මේ පුද්ගලයේ තේරුම් ගන්නකොටම තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් ඒ මේ තේරුම් ගන්න රූපයේ මේ වෙලාවේ කිසිම දෙයක් ඊට මූලික වෙච්ච මූලික කරුණ කිසිවක් මේ වෙලාවේ නැහැ කියලා අපි දන්නවා. මේ පුද්ගලයේ තේරුම් ගන්න කෙලින්ම තමන්ගේ මනෝවිඤ්ඤාණ පැති කියලා දන්නවා අපි. දන්නවත් එක්කම ඉදිරිපස රූපයෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වීමත් එක්කම මනස පැත්තෙත් බලනවා මේ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව දැකලා එතන තත්ත කත විපස්සති ඒ ඒ තැනම විදර්ශනා කරනවා. අන්න ඒකට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. ඒක විදර්ශනාව. ඒක විපස්සනාව. ඒකට කියන අනුත්පාද නිරෝධයට හිත තියනවා කියලා. අනුත්පාද නිරෝධයට. ඔව් මේ බාහිර තියෙන ලෝකේ කැඩෙන බිඳන බලන එකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් තියෙනවා කියලා අරගෙන ඒක කැඩෙන බිඳන කියලා බලනවා. විද්‍යාඥයන් ඔක්කොම කරන්නේ එහෙම. බුදුහාඳුරු කියන්නේ ඒක නෙවෙයි. බුදුහාඳුරු අනුත්පාද නිරෝධයට මන කියන්නේ. සලආයතන නිරෝධයට, නාම රූප නිරෝධයට, ස්පර්ශ නිරෝධයට මන කියන උත්තරේ. බාහිර රූපයක් නොපෙනෙන විදියටම මේ පැත්තෙන් අභ්‍යන්තර ආයතන ටිකෙන්ම නිරුද්ධ වෙච්ච ආයතන ටිකෙන්ම හිත තියලා ඒ පැත්තෙන් බලන එක කරන්න. ඒකට කියන්නේ අනුත්පාද නිරෝධය කියලා. ඔහිමත් අපිට කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම උපාද නිරෝධය කියන්නේ මේ වෙලේ මේ උස්සන එක නැති වෙලා යනවා. එහෙම බලන්න පුළුවන් අපිට. ඔය මේ ශරීරය වෙනස් වෙනවා කිය කිය බලන්න පුළුවන් අපිට. මේ මොහොතේ මේ ශරීරය වෙනස් වෙවේ තියෙන කියලා බලන්න පුළුවන්. ඒක උපාද නිරෝධය කියලා ගන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම මෙතනදී ඒක කරන්නේ නැහැ. අපි එක අතකින් සමතයට කෙලින්ම වර්තමානයේ තුල ඉඳගෙන මේකේ හිත පිහිටවන ඉස්සෙල්ලම. මේ ඉරියාවටම හිත ફોකස් කරනවා. සමතයට හිත තියලා කරන එක ඒක සමත භාවනාවක් විදිහට අපි කරනවා. උත්පාද නිරෝධයට නිවැරදිව අපිම කතා කරන්නේ. ඒක පැත්තකින් සමතයට. එතන නිරෝධයක් අපි බලන්නේ. ඉතින් කෙලින්ම මෙතන මේ ශරීරය දැන් මේ තියෙන ගණයක් විදිහට මේ ශරීරය මේ දැන් සක්මන් කරමින් තියෙනවා කියලා බලන අවස්ථාව. මේක ශරීරයේ ක්‍රියාකාරීත්වය, මේක ආහාරය නිෂ්පාදනය කරන ශරීරය, ඒ ශරීරයෙන් ක්‍රියාත්මක වෙන ඉරියව්වක් මේක කියලා එතෙන්ටම හිත තියලා බලන එක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඒක බලන අපි හිත සමාධිමත් වෙනකොට අපි මේ ශරීරයේ තේරුම් ගන්නේ තමන් මනෝ විඤ්ඤාණ අවස්ථාවෙනුයි. එතකොට කාය, පොට්ටබ්බ, කාය විඤ්ඤාණ කියන ඒ ආයතන ටික නිරුද්ධ වෙලා මේ වෙලාවේ තියෙන කියලා බලනකොට ඒක අපි විදර්ශනා විදිහට වඩනවා. සමත භාවනා හිත පීඩල විදර්ශනා පැත්තට ගන්නවා. ඒක අපි අනුත්පාද නිරෝධය හරහා තමයි යන්නේ. ඒ අතරේ උත්පාද නිරෝධයට තොන්නම් බලන්න පුළුවන්. නමුත් අපි එතෙන්ට ආය යන්නේ නැහැ. ඇත්තෙම අපි සමතය සහ විපස්සනා වගේ ඇත්තෙම උත්පාද නිරෝධය තමයි මුළු ලෝකෙම බලන්නේ. අපි අමුතෙන් එක පුහුණු කරන්න යන්නේ. ඒක කළා ලෝමදේශ ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒකටයි ධර්ම ප්‍රැක්ටිස් කරනවා කියලා කරන්න යන්නේ. අනිත් අපි හැමදාම කරන්නේ ඒක තමයි. ඔය සමති දස්සන් දෙක තමයි මේ කිව්වේ. අනිත්‍ය උත්පාද නිරෝධය මුළු ලෝකෙම කරන්නේ. අනේ ඔයා මැරෙනවා නේ, ලෙඩ වුණා නේ, අනේ අපේ නංගී ස්පිරිතාල නේ මේ දවස්වල. ඔක්කොම ඒ උත්පාද නිරෝධය තමයි. අමුතේ වඩන්න දෙයක් නැහැ ඒක. අනුපාද නිරෝධය කියලා කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට නැත්තම් බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියට එහි නිරෝධය දකින විදියටම අතීත අරමුණු වල නිරෝධයට හිත තබීම. අතීතේහි නිරුද්ධ වුණු ස්කන්ධ පංචකයට හිත තබලා ඉදිරිපස තියෙන ලෝකයෙන් නිදහස් වීම. සැබවින්ම උත්පාදන නිරෝධය තමයි ලෝකෙම බලන්නේ කට්ටිය. ඒක නිතරම පේනවා. ඒක පෙන්වයි කියලා ලොකු වෙනසක් වෙන්නේ ජීවිතවල. ඒක බැලුව කියලා අපේ ලෝභ දේශ පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ද්වේෂය මේ මෝහය නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නිරෝධය කියන්නේ අපිට තාම ඉතුරු වෙන ඔය පැත්ත. ඒකෙන් තමයි කෙලස් ටිකක් හටගන්න එක විතරයි පොහොට වෙන්නේ. දුක ඇති වෙන එක විතරයි වෙන්නේ. ඒක බලන සංවේගය උපදවාගෙන ධර්මයේ ගැඹුරට යන එක හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒකටත් සුතමේ ඥාණයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕන. එහෙම නැති කෙනෙක්ේත් යන්නේ. අසුබේ වැඩුවත් ධාතු මනසිකාරයේ වැඩුවත් සමතේම තමයි. ධාතු මනසිකාරයේ මේ සතර මහා භූත රූපණය මේක හැදලා තියෙන බැලුවත් ඒ හටගත්තු ලෝකයක් තමයි අපි මේ බලන්නේ. කර්මස්ථාන 40ම සමතේ. කර්මස්ථාන 40ම තියෙන්නේ සම්මුති සත්‍ය පදනම් කරගෙන. ආස්වාස ප්‍රසාසයේ බැලුවත්, ඉරියාපත බැලුවත්, ධාතු මනසිකාරයේ බැලුවත්, මෛත්‍රී වැඩුවත් ඒ හැම තැනදීම සම්මුති ලෝකයේ සම්මුති සත්‍ය තුල හිත පිහිටුවලා කරන්නේ. හැබැයි අපි කරන්නේ මේ දර්ශනීය සුතමේ ඥානෙ හිතේ තියාගෙන. එතකොට අපි අතනින් නවතින නෙමෙයි කරන්නේ මේක. අතනින් හිත සමාධිමත් කරගෙන ඊළඟ පියවරට යන්න තමයි මේක කරන්නේ අපි. දැන් අපි ගියක් හදන්න කියලා හිතාගෙන කුඹරා කොටනවා කියලා කියමු. අපි අකර 10ක් 15ක් අරගෙන ලොකු වගාවක් කරනවා. අපේ හිතේ තියෙන ගේ හදන්න කියලා. හැබැයි අපි කුඹරා කොටනවා, පස් මේව කරනවා, පැල කරනවා, අස්සන නෙලනවා, ඒ ඔක්කොම කරනකොට ඒ දේවල් කරනවා. හැබැයි අපි හිත දින කොහෙද? ගේ තමයි අපේ ලෝකයේ, අපේ ඉලක්කය එක. ඒක තමයි ස්පිරිචුවල් ඩ්‍රීම් එක. ඒ වගේ අපි මේ ඔක්කොම කරන්නේ අනුත්පාද නිරෝධයට හිත තියන මේ යන්නේ යන ගමනේ සිල්වන්ත වෙලා සීලෙ පිළිටලා මේ සමතේ වඩන්නේ අතෙන් තියන්න මේ යන්නේ මෙතන නවතින නෙවෙයි අපි මේ යන්නේ. එතකොට අර දර්ශනේ මුලින් ඔළුවේ තියාගෙන දැන් ඒ දර්ශනේ කියන කිතාම වැදගත් දෙයක් බුදුහාඳුර ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ජානතෝහං වික්‍රේ පස්සතෝ ආසවනං කයං වදාමි නොවා ජානතෝ නොවා පස්සතෝ කියලා. මේ හේතුඵල ධම මේ නාම රූප ධර්ම ස්කන්ධ පංචකයේ සමුදේවය දන්න කෙනාට දකින්න කෙනාට තමයි මම ආශ්‍රයන්ගේ ශේ කිරීම වදාරන්නේ කියලා දේශනා කරන්නේ කියලා. ඒ නිසා මේ දර්ශනට ආපු කෙනා සමතේ නෙවෙයි දරුවෙක් හැදුවත් විවාහ වුණත් රැකියාවක් කළත් මෝරක් කෙටුවත් පාරේ ගියත් බෝල ගැහුවත් ක්‍රීඩාවකට ගියත් තරඟයකට ගියත් ඒ හැමදේම කරන්නේ මේ ආධ්‍යාත්මික සිහිනේ හිතේ තියාගෙන. එතෙන්ට බාධාවක් නොවන විදිහට තමයි හැමදේම කරන්නේ. එතෙන්ට බාධාවක් නොවන විදිහට කරන වැඩ පිළිවෙලට මොකද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කතා කරත් කල්පනාවෙන් බොරු කියවෙන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. රැකියාවක් කළා සම්මා ජීවේ. මිච්ඡා ජීවන් පහය සම්මා ජීවන ජීවකම් කප්පේති. උත්සාහයක් කරත් අකුසල ප්‍රහීණ කරන කුසල වැඩෙන කරන්නේ. සම්මා සංකප්පය. සිතවිල සිතුවත් නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. කයින් වැඩක් කළත් ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනයෙන් වෙන්වල කරන්න. හැම තැනදීම තමන්ට යා යුතු ගමන් මගේ සීමා සනිටුහන් කෙරෙන දෛනික ජීවිතයේහි ආධ්‍යාත්මික ස්පිරිචුවල් මැප් එක තමයි, ආධ්‍යාත්මික සිතියම තමයි අරසිංහ මාර්ගය කියලා කියන්නේ. එන් යා පොඩ්ඩක් හෙල්ලෙන්නේ නැතම හරියට රියල් පීලි දෙක උඩ තියපු කෝච්චි පෙට්ටිය වගේ හරියට. ඔහේ ගියත්, කඳු ගියත්, පාලං උඩ ගියත්, වංගුවක ගියත්, කල්නම් බැස්සත් රියල් පීලි දෙක උඩ තමයි යන්නේ. මොකක් කළත් Taman දන්නව මෙතනින් පොඩ්ඩක් හරි වත් වුණොත් Tamanට කරදර. මඩගොඩේ වැටෙනා වගේ. Taman කැමති නෑ මඩගොඩේ වැටෙන්න. මෙච්චර ලස්සන රෙඩ් කාපට් එකක් Tamanට හම්බෙලා තියෙනවා. රන් පලසක්, රතු පලසක් ලැබිලා තියෙනවා. උජුගෝනාම සෝමග්ගෝ අබේහානාම සාදිස. ඍජු මාවත, නිදහස්, නිවහල්, නිර්භය මාවතක් අපට ලැබෙනවා. මේ සම්මාදිට ලැබිච්ච ගමම් අපි වෙන කොහෙවත් දුවන්නේ නෑ. අපි මෙන්න මේක තමයි අපේ දහම. තබන පියවරක් පාසා, ගන්න හුස්මක් පාසා, ඇවිදින පියවරක් පාසා, උදේ පටන් රාත්‍රිය දක්වා අපිට කරන්න වැඩ පිළිලක් තියෙනවා. ඒ වැඩ පිළිලොන් එක එකක් නෙවෙයි, සම්දිට්ටික අකාලිකව ගුණයන්ගින් සෝභමාන වෙච්ච සාන්දෘශ්‍ය වශයෙන් ආනිසංස ලැබෙන අකාලික වශයෙන් මෙහි ප්‍රතිඵල දකිමින් යන ගමනක් පිනොතුනි මේක. මේක අඬ අඬ දුක් වෙමින් යන ගමනක් නෙවෙයි. මේක පීති කියන ධානාංගයේ විඳෙමින්, පීති සම්බොජ්ජංගයේ විඳෙමින් සතුටෙන් යන ගමනක් නෙවෙයි. එනිසා අප මේ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව, සමතය, විදර්ශනාව, සම්මුති සත්‍ය, පරමා සත්‍ය, උපාද නිරෝධය, අනුත්පාද නිරෝධය කියන කාරණා අප අහන වෙලාව පින්නතුනි. මේ ධර්මය අහන වෙලාව භාවනාවක්ම කියලා හිතන පින්නතුනි. භාවනාවෙන් තොර වූ ධර්ම දේශනාවක් නැත කියලා කියනවා. භාවනාවෙන් තොර වූ ධර්ම දේශනාවක් නැත. භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැත. ඒ නිසා බණහන වෙලාව සතිය දිනු කරන, භාවනාව දිනු කරන, විදර්ශනා වඩන, නිවන් මඟ වැඩෙන, විමුක්තායතනයක් කරගන්නට ඕන අපි පින්නතුන්. ඒ නිසා ඇස්සේ ඇරගෙනමුත් අපි මේ ප්‍රඥා ලෝකය ප්‍රඥා ඇස ලබන වෙලාව අපි. ඒ නිසා අපි සම්පූර්ණ මේ පිරිසුදු නිකලල් දහම ශ්‍රවණය කරන වෙලාව පින්නතුනි, සම්පූර්ණ දහම වඩන වෙලාව. මේ වෙලාව ඔබේ හිත හරිම පිරිසිදුයි. නීවරණ හුඟක් යටපත් වෙලා තියෙන අවස්ථාව හැම වෙලාවෙම මේ ඔබේ ඉදිරිපස පේන රූපය, නිරුද්ධ වෙච්ච රූපය මම මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න වෙලාව. මේ මගේ කනට මේ බණ ටික ඇහෙනකොට මේ ශබ්දය කනත් ශබ්දය සෝත විඥාණයෙන් නිරුද්ධ වෙච්ච තැනක මම මේ තේරුම් ගන්නේ මනෝ විඥාණය කියලා දකිමින් මේ බණ ටික අහන්න පින්නතුන. ඔබේ ගෙදර සීපත් වෙනකොට ඒ අතීතයේ දැකපු රූපේ සම්පූර්ණ නිරුද්ධ වෙලා මම මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. මගේ මේ ශරීරයට වේදනාවක් මේ වෙලায় දැනෙනවා නම් දැනෙන්නේ කාය විඥාණය නෙවෙයි ඇත්තටම. දැන් මම මේ තේරුම් ගන්නේ මනෝ විඥාණය කියලා දකින්න. දියවට රසයක් දැනෙනවා නම් ඒ රස ජීවහා විඥාණය නිරුද්ධ වෙච්ච තැනක මම මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න වෙලාව කියලා දකින්න. සම්පූර්ණ පිනතුණි ඔබ විදර්ශනාවෙන් දවසට බලන්න පින්නතුනි, තමන්ගේ හිතට එන අරමුණු කීයක් නම් ඔබට මේ වගේ විදර්ශනාවෙන් බලන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේ සංඛ්‍යාව දින දින වැඩි කරගන්න. දරුව මතක් වෙනකොට, ගෙදර මතක් වෙනකොට, රැකියාව මතක් වෙනකොට, මුණුබුරා මිනිබිරි මතක් වෙනකොට බලන්න තමන්ට රූපේ නිරුද්ධ කල්ලේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. යතර ඉදිරිපස පේන රූපේ පිනතුනේ මේ වෙලාවේ පේන මේ රූපයත් ඇත්තටම මේ වෙලාවේ පේන රූපයක් කියලා දැක්කොත් අපි භවය තුල ඉන්නේ. භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ. මෙන්න මේ ඉදිරිපස පේන රූපයත් නිරුද්ධ වෙන ආකාරයට භව නිරෝධයට මිහිත තියලා මේක බලන්න. භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව, දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධාන්ති. දුක නිදහසෙන් මාත් පින්නතුනි. ඊටාම පැහැදිලි ලස්සන ගමන් මගක් බුදුහාර අපට දේශනා කළ තියෙනවා. ධර්මය හරියම පැහැදිලි පින්නතුනි. හරියම නිදහස් නිර්වෝල් දහමක් බුදුහාර දේශනා කළේ. හැබැයි ධර්මයේ ශ්‍රවණය කරනකොට තමන් ඊටාම පිරිසුදු මනසෙන් මේක අලුත්ම දෙයක් අහනවා කියන අදහසින් මහනොන පින්නතුනි. අපි බොහෝ විට මේ දහම ඇහෙනකොටම අපිට හිතෙන්නේ මේ කලින් අහපු දෙයම තමයි ඔය හඳුරු කියන්නේ. ඒක තමයි හිතෙන්නේ. කලින් අහලා තියෙන පුළුවන්. නමුත් ඒ වෙලාවේ ඒක අහනකොටම පින්නතුනි අලුත්ම දෙයක් විදිහට අහන්නට ඕන. එතකොට තමයි හිත හොඳට පිළිටන්නේ. අන්න ඒ ආස්වාදයේ තුලම අද දින උනත් හැකිතාක් කාලයක් ඉන්න උත්සාහ කරන්න. ඒ සිතුවිල්ලෙන් මෙන්න එකට ප්‍රධාන දෙයක් තමයි කතාව අඩු කරන්න ඕන. මේක වැඩිපුර හිතන නම් කතා කර කර හිතන්න අමාරුයි මේක. ඒ නිසා මේක තේරෙන්න සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට ආපු ගම මොකද වෙන්නේ? සම්මා වාචා වෙන. ධම්මේ වා කතා අරියෝවා තුන්හි භාව. කතා කරනව නම් ධර්මානුකූල දෙයක්මයි, නැත්නම් හැකිතාක්ම නිහඬවම ඉන්න බලනවා. මොකද කතා කළ සතුරු වෙන දෙයක් දැම්මයක් නෑ ඇත්තෙන්. කතා කළ සතුරු විඳිනව නම් විඳින තින මේ දේ ගැන කතා කළ විතරයි. නැත්නම් සතුරු විඳින තින මොකද්ද? මේ ගැන හිතමින් ඉන්න වෙලාවත් හරියවත් උන් නිහඬව. දැන් අපි වැඩිපුර කතා කරන්නේ මොකටද? සතුරු වෙන නේ. එතකොට දැන් මේක තේරිච්ච ගමන් මෙයාගේ සතුරු තියෙන මේක හිතන එක මේ ගැන කතා කරන එක. කතා කරනවා නම් මේ ධර්ම කාරණේ ගැන මහුට කතා කරන්න තියෙනවා. නැත්නම් ඒ දේ ගැන හිතමින් ඉන්න. ඒක ටිකක් අරියෝවත් උන්හි බාහුව. ආර්ය තුස්නිම් බාවේ. හොඳයි පින්නතුනි අපි තව දොරටත් මේ කරුණු ටිකක් පුහුණු කරන විතර ඔබට එළියට එහෙම යන්න ඕන නම් අනිතට බාධාක් නෙවෙයි ඕනෙලක් ගිහිල්ලෙන්න. ඒක ගැටලුවක් නෑ. අමාරුවෙන් ඉන්න එපායි. පහසුවෙන් සහල්ුවෙන් සතුටෙන් කරන්න ඕනේ වැඩක් මේක. ඒ නිසා අමාරු කෙනෙක් තමන් ඉරියව්ව වෙනස් කරගන්න එළියට යන්න ඕන නම් ගිහින් එන්න වතුර ටිකක් බොන්න ඕන නම් බීලෙන්න ඒවත් කරගන්න මේ අතරේ. හොඳයි පින්නතුනි අපි දැන් ඉරියාපත භාවනා වඩන්නයි සෝදානම් වන්නේ. ඒ සඳහා පින්නතුන් සෝදානම් වෙන්න. අපි මේකෙදි කරන්නේ තමන් ඉන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කිරීම. වර්තමාන හිත තියලා ශරීරය සහැළු කරගෙන නාසය ආශ්‍රිතව සති නිමෙති හිත තියාගෙන මේ වර්තමාන ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කිරීමක් කරන්නේ. ඒක අපි ටිකක් වෙල කරලා ඊට පස්සේ අපි නැගිටිනවා. සිටගෙන ඉඳීම. ඒකත් භාවනාවක්. ඇවිදින එක සක්මන් භාවන වගේම ඉඳගෙන ඉන්න එකත් භාවනාවක්. හිටගෙන ඉන්න එකත් භාවනාවක්. සැතපෙන එකත් භාවනාවක්. ඒකට කියන්නේ ඉරියාපත භාවනා කියලා. සතිපට්ඨාන සූත්‍රයේ කායගත සතියන එක ක්‍රමයක්. ඒකට කියන ඉරියාපත භාවනාවක් කියලා. අපි බලමු. පුළුවන් විදිහට බලමු අපි. ටිකක් කරන්න පුළුවන් එස මට මේක ටිකක් කරලා. හොඳයි පින්නතුනි ඔබේ ශරීරය හොඳට සැහැළු කරගන්න. ශරීර ඍජුව තබා ගන්න. කෙලින් තියාගන්න. ඔබ දැන් මේ ඉඳගෙන සිටින ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. ඒ තුල සතිමත් වෙන්න. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඔබ ඉන්න ඉරියව ගැන හොඳට සිහිය තියාගන්න. අවධානය යොමු කරන්න. දැන් ඔබේ හිත එක තැනකට ගන්න. ඒ තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු විදියට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් වෙනවා. නාසය යකට හෝ උඩුතල් ආශ්‍රිතව හිත තියාගන්න. වර්තමානයේ තුල සම්පූර්ණ අවධානයෙන් ඉන්න මොහොත. ඉඳගෙන සිටිමි, හිඳිමි, ඉඳගෙන සිටිනවා, වර්තමානයේ තුල හිත තියාගෙන දැන් මේ තමා ඉඳගෙන සිටියව ගැන සම්පූර්ණ අවධානයෙන් අවස්ථාව. ඉඳගෙන සිටිමි, ඉඳගෙන සිටිමි. හිඳෙමි, නිසින්නෝවා නිසින්නෝ හේති පජානාති. වර්තමානයේ තුල හිත තියාගෙන මේ ඉන්න ඉරියව්ව පිළිබඳව ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සතිමත්ව වාසය කරන ඉරියාපත භාවනාව සිදු කරන අවස්ථාව. ශරීරයේ පිළිබඳව මේ ඉන්න ඉරියව්ව ගැන පූර්ණ අවධානයෙන් සතිමත්ව වාසය කිරීම. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. හොඳට ශරීරය සැහැල් කරගන්න. ඉඳගෙන සිටිමි. ඉඳගෙන සිටිමි. ඉරියාපත භාවනාව ඔස්සේ සතිය දියුණු කරන අවස්ථාවල මගේ කයට ලැබෙන ස්පර්ශය ගැන සතිමත් වෙන අවස්ථාව. ඒ සතිපට්ඨානයයි. ඒ සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්න ගමන් සතිපට්ඨාන භාවනාවේ තමා ක්‍රමයෙන් පියවර තබනවා. මාමේ ශරීරය තේරුම් ගන්න මොහොත කියන්නේ සැබවින්ම මගේ කාය කියන ආයතනයත් පොට්ටම්බේ කියන බාහිර රූපයත් කාය සම්පස්සය කාය විඥානය නිරුද්ධ වෙච්ච මොහොතක ඒ මුල් අත්දැකීම ඉතිරි නැතිවම නිරුද්ධ වෙච්ච මොහොතක නැති වෙලා ගිය මොහොතයි මා මේ මනෝ විඥානයෙන් මේ තේරුම් ගන්න. දැන් මාය තේරුම් ගන්න මොහොත කියන්නේ මනංච පටිච්ච ධම්මේච උපංජති මනෝ විඤ්ඤාණ අවස්ථාව. රූපේ අනිත්‍යයි. කය අනිත්‍යයි. පොට්ටම්බේ අනිත්‍යයි. කාය සම්පස්සේ අනිත්‍යයි. ආය විඥානේ අනිත්‍යයි. මාමේ කය ස්පර්ශයේ තියෙන ගන්න මොහොත ඒ සියල්ලක්ම ඇති වෙලා නැති වෙලා ගිය මොහොතක්. ඉතිරි නැතිවම නිරුද්ධච්ච මොහොතට මා මනෝ විඥාණයෙන් ලෝකය තේරුම් ගන්න මොහොත. ඒ මනෝ විඥානය කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන අවස්ථාව. ඒ මනෝ විඥානයත් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන මොහොතක්. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. සමුදය ධම්මානුපස්සී විහෙරති. වය ධම්මානුපස්සී විහෙරති. නිරුද්ධ වන රූපේ නිරෝධය දකින මොහොත, ප්‍රඥාවෙන් ජීවත් වෙන මොහොත, බාහිර රූපයෙන් මා නිදහස් වෙන අවස්ථාව, ඒ රූපාන්තයෙන් මා නිදහස් වෙන ගමන්ම ඒ රූපයේ තේරුම් ගන්නා වූ නාමයන් තේනොත්, මනෝමය ස්වභාවයනොත් ඒ අනිත්‍ය දකිමින් මා නිදහස් වෙනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. සමුදය ධම්මානුපස්සී විහෙරති. වය ධම්මානුපස්සී විහෙරති. සමුදය වය ධම්මානුපස්සී විහෙරති. ලෝක නිරෝධය මා දකිමින් නිදර්ශනාවෙන් ගත කරන අතරයේදී නැවත මා සමතයට ඉරියාපතේ වෙත එනවා. නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් මා ඉන්න ඉඳගෙන සිට නිරයව ගැන හොඳට සතිමත් වෙනවා. ඉඳගෙන සිටිමි. ඉඳගෙන සිටිමි. තමා සිටින ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන මොහොත. නිසින්නෝවා නිසින්නෝ මේති පජානාති. හොඳට සිහියෙන් දැන් මදක් තමන්ගේ දැස් විවර කරගන්න. ඉදිරිපස අනෙක් කිහිපයක් හොඳට අවධානයෙන් ඉන්න. දැන් අප සතිමත්ව හිටගන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබේ ශරීරය හොඳට සැහැල්ලු කරගන්න සති නිමිත්තේම හිත තියාගෙන තමන්ගේ දෙපා ටිකක් දික් කරගෙන සැහැල්ලු වෙන්න. හොඳට සතිමත්ව ශරීරය පරිහරණය කරන්න. දැන් අපි සතිමත්ව හිටගන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් හොඳට සිහියෙන් ටිකෙන් ටික හිටගන්න. හොඳ අවධානයෙන් හෙමින් කරන්න අමාරු නම් ළඟින් ඉන්න කෙනෙකුගේ උදව්ව අරගෙන කල්පනාවෙන් හිටගන්න. ළඟින් අය අමාරුවට උදව් කරන්න. දැස මඩ මඩක් අලවන් කරගෙන ඉදිරිපස බලමින් ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත්ව ඉන්න. උන්වහන්සේ ආශිර්වාද හිත පියාගන්න. ඔබේ ඉරියව්ව ගැන පූර්ණ අවධානයෙන් ඉන්න. කෙසේ සිට පාදාන්තය දක්වා දෙපා සිට හිස දක්වා ඉතාම අවධානයෙන් ඉන්න. සිතගෙන සිටිමි. ඉත්තන්තෝවා ඉත්තහාමි විපජානාති. හිතගෙන ඉනිරියව ගැන සතිමත් වන අවස්ථාව. නාසය ආසයට වෙහිද තියාගෙන මේ සිටගෙන සිටින ඉරුව ගැන පූර්ණ අවධානයෙන් කායන පස්නා වඩන මොහොත. වර්තමානයේ දුරෝපරීම සිද තබා ගන්න. සිතගෙන ඉන්න ඉරියව්වෙන් දැන් අපි ඉරියව්ව මාරු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සතිමත් ඇවිදීම. සක්මන් භාවනාවට අප මේ ඉරියව්ව මාරු කරන අවස්ථාව. ගච්ඡන්තෝවා ගච්ඡාමි පදානාති කිව් විදියට කය තුළ හිත තියාගෙන වර්තමානීය වාසය කරමින් තමන් ඉරියව්ව පවත්වන මොහොත. නැස විවර කරගන්න. තමන්ගේ ශරීරය ඉරියව් ගැන හොඳට සතිමත් වෙන්න. දැන් අප ප්‍රධාන දොරටුවෙන් පිට වෙලා චෛත්‍ය වහන්සේ වටා ගිහිලා අපි රවුමක් කවුරුත් ගිහිල්ලෙමු. ඉතාම සිහියෙන් සැහැල්ලුවෙන් හැමින් නිහඬව පාගියන අවස්ථාව. පුළුවන් පින්නතුන් සක්මන් භාවනාය දෙන්න. අමාරු පින්නතුන් මෙතනම ඉඳලා වාඩියට භාවනා කරන්න ඒකට කමක් නැහැ. තමන් කැමති භාවනා ඒ වෙලාවට පුහුණු කරන්න. අපි පුළුවන් නැත්නම් එහෙට යන පුළුවන් අය අපි එකිනෙකා පිටපස්සේ සක්මන් භාවනාය යෙදෙමු. දකුණු පාදයේ තියෙන දකුණු පාදය වම් පාදයේ තියෙන වම් පාදය කියන බව හොඳට සතිමත් කරගන්න. දකුණු පාදයේ තියෙන කොට ඔසවමි, ගෙන යමි, තරමි, වම් පාදයේත් එහෙම අපි සතිමත් කරගන්න. පාද දෙක තමන් කැමති විදිහට දෙක වනම් ඉස්සරහට කියනත් පුළුවන්. දෙපැත්තට කියන්න පුළුවන්, පිටපස්සට තියාගන්නත් පුළුවන්. ඉදිරිපස් අඩි 5ක් 6ක් පේන විදිහට පවත්වා ගන්න. අපත් එකට අවුරුදු සමනලිය යෙදිමු. සතුටක් ඇති දේවල් ශරීරය පිළිබඳව පූර්ණ අවධානයෙන් වර්තමානය තුළ හිත තියාගෙන සක්මන් භාවනාව යෙදෙනු මොහොතේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි ප්‍රඥානන්තං ඇවිදින කොට ඇවිදින බව පිළිබඳව පූර්ණ අවධානයෙන් වර්තමානයේ තුළ වාසය කරන මොහොතේ සතිමත් ඇවිදීම ගච්ඡන්තෝවා ගච්ඡාමි इति පජානාති ඊළඟට දැන් නිවේ ඉන්නේ එක කඩන්න. ඔබ කලින් ඉඳගෙන සිටිය තැනට පැමිණිලා හිටගෙන ඉන්න සතිමත් සිට ගැනීම වර්තමානය තුළ සිට පියාගෙන සතිමත් වෙමින් ඔබ කායේ ඉඳගෙන සිටි තැනට හොඳ සිහියෙන් පැමිණෙන්න. ඒ පන්ට ඇවිල්ලා මද කලින් වගේම සතිමත් සිටගෙන සිටීම පුහුණු කරන්න. තිට්ඨානෝවා තිට්ඨාමේ විපජානති. සිටගෙන ඉන්න විට සිටගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වීම. නාසයා සිටර වර්තමානය තුළ හිත තියාගෙන සිටගෙන සිටන ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානයෙන් වර්තමානයේ සතිමත්ව සිටගෙන සිටීම. දැන් අප සතිමත්ව ඉඳගන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ කලින් ඉඳගෙන සිටිය තැනට සතිමත්ව පැමිණ හොඳ සිහියෙන් දැන් ඉඳගන්න. හොඳ සිහියෙන් ඉඳගෙන ශරීරය සැහැල්ලු කරගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් වර්තමානයේ ඔබ ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහියෙන් ඉන්න. නිසින්නෝවා නිසින්නෝ මේති පජානාති. ශරීර ඉරියව්ව ගැන සම්පූර්ණ සිහිය යුතුව වර්තමානයේ සිත පවත්වා ගන්න අවස්ථාව. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ශරීරයේ මේ දැනෙන ඉරියව්ව ගැන මා සතිමත් වෙන අවස්ථාව සතිපට්ඨානයයි. ශරීරය පිළිබඳව මේ ඉරියව්ව මට හිතට දැනුණත් මේ දැනෙන හඳුන ගන්න අවස්ථාව කියන්නේ විපාක මට්ටමේ රූපාදී ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නැති වෙලා නිරුද්ධ වෙ ගිය මොහොතට මනෝ විඥාණයෙන් මා තේරුම් ගන්න මොහොතයි. මනංච පටිච්ච ධම්මේ දුක්ඛජති මනෝ විඥාන අවස්ථාවේ හැම මොහොතකම විපාක මට්ටමේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ ස්වභාවය තමයි අහොත්වා සම්බුතං හොත්වා නපිස්සති. පෙර නොතිබී හටගෙන හේතු නිරෝධයෙන් ඉතිරි නැතුවම නිරෝධයට පත් වෙනවා. විපාක මට්ටමේ ස්කන්ධ ටිකේ හිම නිරෝධය බලන අවස්ථාව. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඒ අරබය ඇතිවන චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, ඒ තුන එකතුවෙන් හට ගන්නා වූ චක්කු සංපස්ස අනිත්‍යයි, ඒ තුළින් හට ගන්නා වූ චක්කු සංපස්ස වේදනා රූප සංඥා රූප සංචේතනා කියන මේ ස්කන්ධ පංචකයම හටගෙන නිරුද්ධ වෙනවා. එහි නිරෝධය මා තේරුම් ගන්නේ වර්තමානයේ හි මනු විඥාන අවස්ථාවෙන්. මේ තේරුම් ගන්න මොහොත තුළදී යටිද විපාක මට මේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නැති වෙල ගිහිල්ලා බෑ වෙලා නිරෝධයට පත් වෙලා හැම මොහොතකම මේ ස්කන්ධ ටික හට ගන්නවා නිරුද්ධ වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති, හට ගන්නවා නිරෝධයට යනවා, හට ගන්නවා නිරෝධ වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි දුක්ඛයි අනාත්මයි අනාත්මයි. විපාක මණ්ඩ මේ ස්කන්ධයන්ගේ නැතිවීම, වයවීම, නිරෝධය දකිනවා. රූපයෙන් ක්‍රමයෙන් නිදහස් වෙනවා. ඒ රූපේ නිරෝධය දකින වර්තමාන මනෝ විඥානයත් හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය දකිමින් මා නාමයන් තිරොත් නිදහස් වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සම්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතහ නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතහ නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පස්සති අත නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සාදු සාදු සාදු හොඳයි. දිනතුනේ ඉරියාපත භාවනාව ඔස්සේ සතිපට්ඨානය වඩමින් ඉරියව් පිළිබඳව සිහිය දියුණු කරපු අවස්ථාවේ එකාතකින් සමතය අහිතතින්ගේ කයිහි නිරෝධය දකිමින් විදර්ශනාවත් මෙනෙහි කරපු මොහොත. මේ අධිකරගත්තා වාන්දිහත්මික සෝය මානසික ඒකාග්‍රතාවය හැකිතා කාලයක් දිගට පවත්වා ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන් කතා බහ ගන්නකොට, ආහාර පාන ගන්නකොට මේ තියෙන හිතේ සහනය බොහෝ විට අපට අහිමි වෙනවා. ඒ නිසා අපි බොහොම අවධානයෙන් මේ හදාගත්තු හිත රැක ගන්නට උත්සාහ ගන්නට ඕන. බුදුන් වහන්සේ දේශනා කරනවා චිත්තං දන්තං සුඛාවහං කියලා. දාන්ත කරගත්තෝ සංවර කරගත්තු හිත බොහෝ කාලයක් සැප වෙනස පවතිනවා කියලා. සකිත පරියෝ දමනං කිව්වේ සිය සිත දමනය කර ගැනීම, පිරිසුදු කර ගැනීම බුද්ධ අනුශාසනයයි. වර්තමානය තුළ නාස්‍යාශ්‍රිතව හිත තියාගෙන බොහෝ වේලාවක් මේ සතිමත් බව දිනු ප්‍රාණසා කරන්න. ඔබ කතා කළත් වෙනත් කෙනෙක්ගේ කතාවකට අහුම්කන් දුන්නත් මේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියන සති නිමිත්ත හැකිතාක් දුරට පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ ඉන්නවා කියන්නේ ඔබේ අභ්‍යන්තරයේ දෙසට ඔබ හැරිලා ඉන්නේ. බාහිර දේ ඔබ දැක්කත් ඇහුවත් ඒ දේ ඔබේ අභ්‍යන්තරයට එන මොහොතෙහි ඒ කෙලෙස් ටික ඔබේ අභ්‍යන්තරයට එන්නේ නැහැ. ඒයකට හේතුව ඔබ දන්නවා රූපේ නිරුද්ධ වෙච්ච මොහොතකයි ඔබ මේ අභ්‍යන්තරයෙන් මේක තේරුම් ගන්න කියලා. ඔබේ තේරුම් ගන්න දේ බාහිර රූපේ කිසිසේත්ම අදාළ නැහැ කියලා ඔබ දන්නවා. එනම් ඔබ නැවත බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. ඔබ බාහිරට නැඹුරු වෙලා නම් ඉන්නේ ඔබ හිත බාහිර රූපයක පිහිටලා නම් සිටින්නේ අනිවාර්යෙන් තේරුම් ගන්න අවිද්‍යාවෙන් ඉන්නේ කියලා. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේම හිත දන සංස්කාර හැදෙනවා විඥාන නාම රූප සලආයතන ආදී හටගෙන භව ජාති ජරා මරණවල තියෙන මේ පරිසම්පත සංකේත තුළ අපි ඉන්නේ කියන එක තේරුම් ගන්න. ඇසෙන් දකින රූප දේශනට එන ශබ්ද නාසයෙන් ගන්න සෝඳ නිරෝධ වෙච්ච මොහතක නැති වෙලා ගිය මොහතක මායික මනෝවිඥාණය මේ තේරුම් ගන්න කියලා දැක්පතින් ඔබ ඉන්නේ අභ්‍යන්තර නැඹුරු වෙලා බාහිර රූපය තුළ හිත බැස ගන්න අවිද්‍යාව දුරු වෙච්ච මනසක් ඒක. අවිද්‍යාව දුරු නම් කියන්නේ අවිද්‍යාව පාදව ගැතිවන සංඛාර විඥාන නාම රූප සලආයතන ආදී හට ගන්න භවෙන් නිදහස් වෙලා ජාතියෙන් ජරා මරණ වලින් නිදහස් වෙන මාවතයි මේ දේශනා කළේ. සතිපට්ඨාන දිනු කරා කියලා කියන්නේ මේ පෙනුතුනි ජීවත් වෙන කාලෙදීම ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්. මරණයනොත් නිදහස් වෙන පුළුවන් මරණ දුකේ. අපි ජරා ධර්මයට පත් වෙනවා. ව්‍යාධි ධර්මයට පත් වෙනවා. මරණ ධර්මයට ඕන කෙනෙක් පත් වෙනවා. හැබැයි අපිට ඒ තත්ත්වයට පත් වෙන කලින්ම ජරා දුකින් ව්‍යාධි දුකින් මරණ දුකින් නිදහස් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේම ජීවත් වෙන කාලෙම මරණ දුකින් නිදහස් වෙච්ච උත්මය. සෝවදිසේස නිර්වාණ ධාතුවට පත් වෙන මොහොත ආශාවක ඥානය ප්‍රත්‍යක්ෂ කරන මොහොත සම්පූර්ණ ජරා මරණ නිදහස් වෙච්ච මොහොතක් වෙනද අපේ එන්නපත් නොවුනොත් අපේ හැම වෙලාවෙම ජරා මරණත් එක්කයි ඉන්නේ. ඕන මොහොතක වෙනස් ශරීරයක් ළඩ වෙනකොට දරාපත් වෙනකොට මරණයටපත් වෙනකොට ඒ දුක් ටික අපට අනිවාර්යෙන් විඳින සිද්ධ වෙනවා පින්නතුන්. අපි හරියට ට්‍රේන් පාරක තෙල් පීලා කුඩ අපේ හිස තියාගෙන ඉන්නා වගේ මේ ඉන්න පින්නතුන්. කොච්චර තමයි නේ? එබැයි કોઈ මොහතක ඕකේ හරියන්න පුළුවන්. કોઈ මොහතක ඕකේ පුළුවන්. එක කෝච්චියක් නෙමෙයි පින්නතුන්. කෝච්චි ගානක් එනවා. මෙහෙ දරුවෝ අසනින් වුණා කියන කෝච්චියනවා. මෙහෙ අම්ම ලෙඩ වුණා කියලා කෝච්චියනවා. මෙහෙ ආච්චි නැති වුණා කියන කෝච්චියනවා. එක කෝච්චියනවා පින්නතුන්. ඒ හැම කෝච්චියකටම අපි තැලිල පොඩි වෙලා යනවා. මහා දුක්ඛන්ද පොලිමෙන් ඉන්නවා පින්නතුන්. හඳන්න වැළපෙන්න කඳුළු ටිකටයි මේ අපි රස කර කර ආහාර ගන්න පින්නතුන්. ඒ නිසා ඒ දුක් ටික අපෝ නිදහස් කරලන්නයි බුදුහන්ව අපිට මේ ධර්මයන් දේශනා කළේ. අපිට පොඩ්ඩක් දුක් වෙන දෙයක් නැහැ පින්නතුන්. අපේ වෙනුවෙන් ඒ සියලුම දුක් ටික බුදුරජාණන් වහන්සේ විඳලා තියෙනවා. ඒ සියලු දුක් අපේ වෙනුවෙන් විඳලා මේ දුකේ නිදහස් වෙන ධර්මයක් උන්වහන්සේ අනාවරණය කරගත්තා. මේ සාසිතේ නැ හැම අරුණක්ම හැම රූපයක්ම ඒ රූපේ නිරෝධ වෙච්ච මොහොතක මේ මන විඥාණයෙන් දකින අවස්ථාවක් ලෙස දකින්න පිණිස මේ ඉදිරිපස් ඉන්න සියලුම දෙනා මෙහෙම රූපේ වගේ තිබුණට නිහි ශ්ලෝකයක් අපි මෙස්සු කරන්නේ. මේ හඳුනා ගන්න සියලුම දේවල් අපි තේරුම් ගන්නේ මන විඥාන අවස්ථාව. මේක දැක්කොත් අපිට කවුරු වෙනවත් ඇලෙනවත් ගැටෙනවත් දෙයක් නැහැ පිණිස. ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. මේ උපේක්ෂාවට එන කලින් අපි ලෝකයේ තුලත් උපේක්ෂාවටපත් වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩනකොට කර්ම චක්‍රය තේරුම් ගන්නකොට ඒ ඇති ලෝකයක් තුලත් අපි උපේක්ෂාවටපත් වෙනවා. ඔබත් එහෙමනේ ජීවිතේ දුක් විඳලා කාලයක් ගියාට පස්සේ පරිණත වෙනකොට වැඩහත් වෙනව නේද? අර පොඩි කාලේ වගේ කලබල වෙන්නේ කෙනෙක් මැරුණාම, ලෙඩ වුණාම ඔබ තමයි ලෝක ධර්මය කියලා ඒ ලෝකයේ තුල උපේක්ෂාවට පත් වීමක් වෙනතට. ඒකත් හොඳයි. හැබැයි එහෙම උපේක්ෂාවක් නෙවෙයි බුදුහම දේශනා කළේ. බුදුන් දේශනා කළේ සංඛාරූපේ ඥානය. මේ සංස්කාරයන්ගේ හට ගැනීම නිරෝධය දකිනකොට අපිට බාහිර රෝගයක් පැනවෙන්නේම නැහැ. ශුන්‍යත ලෝකං අරේකසෝ කියන එකයි. හිස් ලෝකයක් හිස් ගමක් ඉදෙන මේ ලෝකෙම පේන ගන්නවා. පේන ගන්නවත් එක්කම අපි අපේ ලෝකය ඇලෙනවත් ගැටෙනවත් දෙයක් නැති බව අපි තේරුම් ගත්තොත් අපි සම්පූර්ණ උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාවේ තියෙන අසිරිය පින්නතදී අපට සුබ දෙයක් සුබ හැටියට මෙනි කරන්න පුළුවන්. සුබ දෙයක් අසුබ හැටියට මෙනි කරන්න පුළුවන්. අසුබ දෙයක් අසුබ හැටියට මෙනි කරන්න පුළුවන්. අසුබ දෙය සුබ හැටියට මෙනි කරන්න පුළුවන්. ඒ සුබ සහ අසුබ කියන දෙකම දුරු කළ කැමති නම් උපේක්ෂාව මෙනි කරන්න පුළුවන්. බාහිර ලෝකයේ කිසිදු දෙයක් වෙනස් නොකරන සම්පූර්ණ අපේ සංඥාව අපේ perception එක වෙනස් කළා. අපිට කැමති විදිහට ලෝකයෙන් පරිහරණය කරන්න පුළුවන් විදිහට මුළු කර්ම චක්‍රයම ධර්ම චක්‍රයෙන් අපිට අනිත් පැත්තට හරවන්න පුළුවන්. එවැනි අසිරිමත් ධර්මයක් අපිට ලැබිලා තියෙන පිණිස මේ ධර්ම සර්ව ධර්මයක් නෙවෙයි මුළු තුන් ලෝකයට මුළු කල්පයක් තුල ලැබෙන අසිරිමත් නැවම පණිවිඩය. මේ පණිවිඩය අසන් ලැබීමම අප කල්ප ගානක කරපු උත්කෘෂ්ඨ වූ කුසලයක පුණ්‍ය විපාකයක් පුණ්‍ය ඵලයක් ඒ ගැන කොහොමද සතුටට පත් වෙන්නේ? ඒ නිසා සිය හොඳට තියාගෙන දැන් අපි ගිලම් රස වළඳමු. ගිලම් රස විවිධ ගන්න ඔබට විනාඩි 20ක විවිධයක් ලැබෙනවා. ඊට පස්සේ ඔබ නැවත මේ ශාලාවට පැමිණලා අපි ඊළඟ වැඩසටහන සිදු කරමු. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. දුක්ඛං පන්තාහ ච නිද්දුක්ඛං සෝකම් පන්තාච නිස්සෝකම් වන්තු සම්ලේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් බිරෙත්වා බියෙන් තෙලෙන සත් තිරනැති සරින් දැවෙන සත් සොම්නස්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු